සාදු සාදු සාදු සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතං සුචිසාර දීසං සන්ධීර කං සොන්න තනුපලාසං සංලාපදේසින් අනමේ බිසාසම් සංසාභිගං කේවල මෝහනාස් සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාර ගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දංස චක්ඛුංච පටිච්ච රූපේච උප්පඤ්ජති චක්ඛෝ විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ පස්ස පච්චයා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති යං පපංචේති තතෝ නිදානං පුරිසං පපඤ්ඤ සංඥා සංඛාරා සමුදාචරಂತಿ අතේසානාගත පංචුම් පන්නේසු චක්ඛු විඤ්ඤේසු රූපේසු සැනවත් වාසනාවන්ත පින්නතුනි අද මැදින් පුන් පොහොදා 2019 අවුරුද්දේ හිතෙන් සිලගත්තු පින්නතුන් අද සන්ධ්‍යායාමයේ සිදු කෙරෙන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට අහුම්කම් දෙන්නටයි බලාපොරොත්තු වන්නේ අදත් අප සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ විශේෂයෙන්ම සතර සතිපට්ඨානය ගැන අපි ගිය පොහොය දවසෙත් මේක සාකච්ඡා කළා. ඉතින් තවදුරටත් කරුණු ටිකක් පැහැදිලි කරන්න ඕන නිසා අපි මේ විදිහට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගත්තොතින් සිනතුනි අපි නිතරම සඳහන් කරන ආකාරයට උන්වහන්සේ කරුණු දෙකක් ගැන අපට අවධානය යොමු කරනවා. එකක් තමයි අපේ ජීවිතයේ කොයි මොහොතක අපේ අනතුරකටපත් වුණත් මරණයටපත් වුණත් දුගතිගාමී නොවන විදියට කොහොමද ශක්තිමත් මනසක් ඇති කරගන්නේ කියන කාරණේ. අනිත් කාරණේ තමයි අපට මේ මොහොතේ තියෙන දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද? නැත්තම් සංසාර චක්‍රයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන කරුණ. මෙන්න මේ දෙක ඉතාම වැදගත් වෙනවා. මෙහිදී ප්‍රධානතම කාරණේ තමයි අපි ඔබ අප හැම දෙනාම කල්පනා කරලා බලන වටින කරුණක් තියෙනවා. අපේ ජීවිතයට කිසියම් අවස්ථාවක අනතුරක් වුණොතින් ඒ අවස්ථාවේදී අපි නැවත සුගතියට එන්නට තමන්ට සුදුසුකම් ටික තමන්ට හොඳ මානසිකත්වයක් තියෙනවාද කියලා බලන්න. තින්නතුනි මරණයට පත් වෙන බොහෝ දෙනෙක් මනුස්ස ලෝකයේ සුගතියේ ඉන්න අයගෙන් ප්‍රධානතම දේ තමයි ඒ අය නැවත ඉපදෙන්නේ මනුස්ස ලෝකයෙන් පල්ලෙහා තැන්වල. දුගතිගාමී තැන්වල. ඇයි එහෙම දුගතිගාමී වෙන්නට හේතුව? මනුස්ස ලෝකයෙන් චුත වෙන බොහෝ දෙනෙක් ඇයි මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට යන හේතුව? ඒකට හේතුව තමයි පිනොත්තුනි බොහෝ දෙනෙකුට හිතෙන්න පුළුවන් ප්‍රාණඝාතය කිරීම නිසායි කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් සොරකම් කිරීම නිසායි කියලා. තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන් කාමයේ වරදවා හැසිරීම, බොරු කීම, මත්පැන් පානය වගේ දේවල් කියලා. ඒවත් හේතු වෙනවා. නමුත් පිනොත්තුනි මරණයෙන් පස්සේ බොහෝ දෙනෙකුට සුගති යහිමි වෙනටත් දුගති ගාමි වීමට ප්‍රධානතම හේතුවක් තමයි දැඩි ලෝභය කියන එක. දැඩි ආසාව බැඳීම කියන එක. ඒ ආසාවත් පින්නතුනි බලන්න පුදුමය. පිටස්තර දෙයකට ආසා කරලා නම් තාම කමන්නේ නැහැ. මේ ආසාව තමන්ගෙම දරුවන්ට, තමන්ගෙම දේපළවලට, තමන්ගෙම මුණුබුරු මිනිබිරියන්ට ආසාවෙ මිය ගිහිලා තමයි බොහෝ දෙනෙක් යන්නේ പ്രേත ලෝකෙට යන්නේ. මේක අපි තේරුම් ගන්නට ඕන. මරණයට පත් වෙන බොහෝ දෙනෙකුට මෙන්න මේ ඉරණමත් වෙනවා. මරණයෙන් පස්සේ යන්නේ പ്രേත ලෝකෙට. ඇතැම් විට තමන් හිටිය ගෙදර දොර ඉඩකඩම් ආශ්‍රිතවම ඒ අය ඉපදෙනව නැවත. ඒ ස්ථානට බැලම හෙලාගෙන. ඇතැම් විට මරණයට පත් වෙලත් කලක් යනකම් දන්නේ නැහැ මැරිලා කියලාවත් එයා. මේ ගෙදරම ඉන්නේ ඇතැම් විට. ගෙදරම කාමරයක ඉන්නේ. ඊට පස්සේ පින්කමක් කරනකොට හරි නැත්නම් කරදරයක් ඇවිල්ලා මොන හරි වත් පිළිවෙත් කරනකොට හරි කරදර කළ යවන්න හදනකොට තමයි ආවලෙන් දැන් මේ මොකක්ද උනේ කියලා. එතකොට තමයි පේන්නේ දැන් මේ මැරිලා ඉන්නේ දැන් මනුස්ස ලෝකේ නෙවෙයි කියලා ඉන්නේ. ඒ වගේ මට්ටමට එනවා පින්නතුනි. ඉතින් එහෙම නොවනක නම් අපි මේ අනතුර කලින්ම දැනගන්නට ඕන. අනිත් දේ තමයි අපි මනුස්ස ලෝකයේදී ඕනෝනු සමග ඇතිවන මේ අමනාපය කියන එක. අපි ඇත්තෙමිට බොහොම සුහඳව සමාජශීලී වගේ ඉන්නවා. හැබැයි අපට යම් කිසි අමනාප වෙන කාරණයක් ආපු ගමම බලන්න පුළුවන් Tamanට මොකද වෙන්නේ කියලා. එකමිට මේ සුළු කාරණයක්. ඒ සුළු කාරණයක් තුළින් තමන්ට වෙන පාඩුවක් නිසා ඉක්මනටම සමහර දිනේ කේන්ති ගන්න. ඒකට හේතුව තමයි මෛත්‍රිය ගැන අපි අහලා තිබ්බට ඒක ඇත්තෙම ප්‍රායෝගිකව අපි ඒක ජීවිතේ කරලා නැතිකම. ඒ නිසා ප්‍රධානතම දේ තමයි මෛත්‍රී භානා පුළුවන් තරම් වඩන්න. සමහර ජීවිතය අවසන් කාලේ තමන්ට කරන වෛද්‍ය ප්‍රතිකාරවලදී, ආහාර පාන දීම්වලදී ඇතිවන පොඩි අතපසු වීමකින් හිතරිදීම තුළින් දුගතිගාමි වෙලා ඉන්නවා. ඒ වෙලාවේ අපි හිතන තරම් ලේසි නෑ හිත හදාගන්න එක කලින් තමන් ඒ දහම පුරුදු නොකරලා තිබුණොතින්. ඒ නිසා නිතරම අනිත්‍යය ගැන මෛත්‍රිය සාගත වෙන බලන්න. මේ මෛත්‍රියේ විවිධ පැති වලින් අපට විහිදුවන්න පුළුවන්. ධර්මානුකූලව හිතන්න පුළුවන්. මේ ඉන්න විශ්වයේ හැම දෙනාම ශරීරයේ සසරේ කාත්ම භාවයක හරේ අපේ මම තාත වෙච්චයි මේ ඉන්නේ. පිටස්තරය නෙවෙයි අපේම දරුවෝ වෙලා හිටියයි. ඉතින් ධර්මානුකූලව මේ හිතනකොට අපිට ප්‍රශ්න හුඟකින් මිදෙන්නට පුළුවන්. ඒක බුද්ධිමත් විදියට විසඳ ගන්න පුළුවන්. අපි නොගැටි පුද්ගලොත් එක නොගැටි මේ ප්‍රශ්න निराකරණය අපිට කරගන්න පුළුවන්. මේ ආකල්පය අපිට තියෙනවා. එනිසා පළවෙනි පියවර තමයි අපි ජීවිතයේහි ඊටාම සාමකාමී විදියට නෙවෙයි ඇතැමිට අපිට මේ යන්න වෙන්නේ. අපි බොහෝ විට හිතන්නේ හොඳට කෑම බීම කාලා කවිචියක වගේ හාන්සි වෙලා එනකොට මීයයි කියලානේ. එහෙම වෙන ඇත් ඉන්නවා. නමුත් පින්නතුනි එහෙම වෙන්නේ තාම කලාතුරකින් කෙනෙක්. සමහරට ලෙඩ වෙලා එක්තැන් වල ඉඳලා මාස ගාණක් බට එහෙම ගහලා ඉඳලා තමයි මැරෙන්න වෙන්නේ සමහරලාට. සමහරට අනතුරකින් වෙන්න පුළුවන්. සමහරට කෑමක් ඉරවල වෙන්න පුළුවන්. නොයෙක් විදි ඉරණම් වලින් අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා මරණයට. අන්නේ වගේ සංකීර්ණ අවස්ථාවක මිය ගියත් කිසිම අවස්ථාවක තමන් දුගතියට යන්නේ නැහැ කියන විශ්වාසයක් තමන්ගේ ළඟ තියෙන්නට ඕන. ඒක පින්නතුනේ ඇති කරගන්න එක ලේසි නෑ. අපි හිතනවා අපිට හිතාදා ගන්න පුළුවන් කියලා. පුළුවන් අය ඉන්නව නැත්තේ නැහැ. නමුත් ඒකට ලොකෝ කැපවීමක් කරන්නට ඕන. සාමාන්‍ය පින්කම් වලින් සාමාන්‍ය දානශීල දෙකින් විතරක් මේක කරන්න බෑ. ඒකට භාවනාවත් පුළුවන් තරම් දුරට අපි ප්‍රගුණ කළ තියෙන්නට ඕන. එහෙම වුණොතින් තමයි අපිට මේක ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් විදියට පින්නතුනි විශේෂයෙන් ඔබ බොහෝ කාලයක් මේ ධර්ම විනයෙන් කැපෙච්චා විදියට ඔබ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි ඔබට ලොකු වගකීමක් තියෙනවා. ඔබේ ඊටාම ළඟම ඥාතින් අඩුම ගානේ 5 දෙනෙකුටවත් සුගතිගාමි වෙන්න ඔබ උදව් කරලා තියෙනට ඕන. එහෙම නැත්නම් පින්නතුනි අපි මේ දරපු උත්සාහයේ ප්‍රතිඵල ලැබිලා නෑ අපට. තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් ඒ අය ළඟම සහෝදර සහෝදරිය ඉන්නවා නම් සාමි බහරයමන් ඉන්නවා නම් දරුවෝ ඉන්නවා නම් ඒ අයට සුගතිගාමි වෙන්න ඔබ උදව් කරලා තියෙනවා. ඇයි ඒකට හේතුව? ඒ අය කොයි මොහොතේ මරණයට පත් වෙද්දන්නේ? ඇතැමට තමන්ගේ දරුවෝ මුණුබුරු මිනිබිරියෝ තමන්ටත් කලින් ජීවිතය සමුගන්න. එනිසා කාලය ගැන අපට කලින් වගකීමක් දරන්න බැහැ. කොයි මොහොතේ අය මිය ගියත් දුගතිගාමී නොවන විදියට පුළුවන් තරම් අපි ධර්මයෙන් උදව් කරලා තියෙනට ඕන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාව කියන එක සුගතිගාමී වෙන ප්‍රධානතම කාරණයක් කියලා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් හරි යම් කිසි කෙනෙකුට තියෙනවා නම් ඒක නා දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. හැබැයි ශ්‍රද්ධා මාත්‍රය කියන එක පින්නතුනි පොඩි දෙයක් නෙවෙයි හැබැයි. ශ්‍රද්ධා මාත්‍රය කියලා ශ්‍රද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියලා තියෙන මාත්‍රයක් කියලා. හැබැයි මේ මාත්‍රය මේ අපි හිතන තරම් සුළු දෙයක් නෙවෙයි. මේ මාත්‍රය කියන්නේ Tamanට දවසට වැඩිපුර වාර ගානක් මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ඉන්නට ඕන තමන්ගේ හිතේ. මේ තුන් දෙනා සමග තමයි Tamanට වැඩිපුර ගනුදෙනු කරන්න වෙන්නේ. අන්න ඒ මට්ටමේ ඉන්නවා නම් Tamanට යම්කිසි විදියක සහතිකයක් තියෙනවා Taman සුගතිගාමී පැත්තට හැරිලින්නේ කියලා. මේත් එක්කම පිනොතිනේ පරිත්‍යාග සීලත්වය හැකිතාක් පුරුදු කරන්න. ප්‍රධාන වශයෙන්ම මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියන එකේ පිනොතිනේ ලොකු අර්ථයක් තියෙනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා කියුවහම අපි හිතන්නේ ඉතාම සරල දෙයක් කියලානේ. නමුත් පිනොතිනේ ඕනෑම සමාජයක සාර්ථකත්වයට ගැටලු निराකරණයට සුගතිගාමී වෙන්නට නිර්වාණගාමී මාර්ගයට හැම දෙයකටම මේ තුන තමයි පදනම. මුලින්ම අත්හැරීම තියෙන්නට ඕන තමන්ට. පරිත්‍යාගශීලීත්වයේ නිතර හුරු කරලා තියෙන්නට ඕන. බොහෝ විට අපි පරිත්‍යාගශීලී වෙනවා කියන තමන්ට වැඩිපුර තියෙන දෙයක් දෙන එක තමයි පරිත්‍යාගශීලීත්වය කියන්නේ නේද? නමුත් ඒක විතරක් නෙවෙයි. තමන්ට දෙන්න අමාරුම දේ දෙන්න සූදානම්ින් ඉන්න ඕන. අන්න ඒක තමයි නියම පරිත්‍යාගශීලීත්වය කියන්නේ. දැන් අපි දෙන්නේ වැඩිපුරම තියෙන දෙයක් අර පිරිතිරිල යනකොට පොඩ්ඩක් දෙන එක තමයි දැන් කරන්නේ. නමුත් ඊට වඩා අඩුගානේ තමන්ගේම ඥාතිවරයෙකුටවත් ඒ දේ ඕන වෙලාවක අත්හරින මානසිකත්වයක තමන් ඉන්න ඕන. පිටස්තරගෙන උට බැරි වෙන්න පුළුවන් එකපාර හිත හදාගන්න බෑනේ නේ. එහෙම අවශ්‍ය නැහැ. දන් දෙන්න ගිහලා අමාරු වෙටෙන්න එපා. අඩුගානේ තමන්ගේ දරුව ගැනවත් හිතන්න ඕනම වෙලාවක මං මේ ටික දරුවන්ට පවරලා දෙන්න ඥාතීන්ට ළඟම ඥාතියට පවරලා දෙන්න පුළුවන් මානසිකත්වයක මම ඉන්නේ කියලා බලන්න. අන්න ඒකෙන් පේනවා තමන් හොඳ දිනු කෙනෙක් කියන එක. දෙවෙනි කාරණය තමයි පංචශීල ප්‍රතිපදාව කියන එක. සිල්වත් බව කියන එක. මේ පංචශීලය කියන එක පිනොත්ින් අපි බොහොම සරල දෙයක් කියලා හිතුවට මේක අද ලෝක මට්ටමට රිසර්ච් කරන මට්ටමට ගිහිලා තියෙනවා. ඉතින් මේ පංචශීල ලොකු අර්ථයක් තියෙනවා. අපේ ගෘහස්ත ජීවිතයේ, පවුල් ජීවිතයේ, සමාජ ජීවිතයේ ලෝක මට්ටමට යනකොට හැම තැනදීම පිනොතුනි මේ පහේ වටිනාකම දැන් ලෝකෙට වඩා අතිස්මතු වෙලා තියෙනවා. ඉතින් මේ පහ හැකි තාක් දුරට රකින්න ආරක්ෂා කරන්න උත්සාහන්ත වෙන්න. එතකොට දාන සීල. අනිත් එක මොකද්ද? භාවනාව. භාවනා කියන්නේ මොකද්ද? ඒ භාවනා අතරුණු පිනොතුනි ප්‍රධානම එක තමයි මෛත්‍රී භාවනා කියන්නේ. මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අතරින් ඉහළටම තමන්ගේ ලෞකික කුසලයේ දිනු කරගන්න තියෙන මාවත තමයි මෛත්‍රී වැඩීම. දවසට විනාඩි 5කින් පටන් ගන්න. මේක තත්පරේ හරි වැඩි කරගන්න. මෙන්න මේ තුන තමයි තමන්ගේ ස්වර්ගගාමී මාර්ගයට තියෙන මාවත කියන එක නිතර තමන් හිතන. මේක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි පින්නතුනි. තමන් කරන හැම කටයුත්තක්ම වැඩි දෙයක් සබා තමන් මෙතන ඉඳලා ගෙදරට යනකොට වාහනේ සැනසීමේ යන්න උනත් මේ පහ වැදගත් වෙනවා තමන්ට. තමන් වාහනේ යන ගමන් මෛත්‍රී වඩමි යනවා නම් තමන්ට ඒ ගමන් මගේදී ඇති වෙන සිත් පීඩා ගානකින් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. ඇයි බොහෝ විට පාරියද්දිත් වෙන කෙනෙක් තමන්ගේ ප්ලේන් එකට දැම්මොත් කේන්ති යනවනේ. ඒ මට්ටමින්නේ සමට අපි යන්නේ. පින්නතුනේ එතෙන්දිත් අපට මේ දරුවන් වගේ සෙනෙහසින් ඒ දෙස බලන්න පුළුවන් නම් හරියට දරුව ටිකත් එක ගමනක් යනවා වගේ තමන්ට මෙතන ඉඳන් ගෙදර යන්න පුළුවන්. අර සමහර යාළුවෝ යන්නේ එකටනේ මෝටර් සයිකල් වලින් වාහන වලින් එක ගෑන්සියක් පිටින් යන්නේනේ. එහෙම දාලා ගියට ඒගොල්ලෝ යාළුවෝ තැන් තැන් වලදී හම්බ වෙනවා හරි සතුටින් යන්නේ කට්ටිය. ඉතින් එහෙම අපි ටිකක් රැඩිකල් වෙන්න ඕනේ නැහැ. නමුත් වෙනුතුනි අපට සාමකාමීව මේ යන්නේ ඔක්කොම මගේම ඥාති දරු පිරිසක් කියලා හිතලා ඒ මානසිකත්වයෙන් අපට යන්න පුළුවන් නම් ඒක ලොකු දිනුවා. හැබැයි Taman එක කරාට ලෝකෙන් ඒක අපට බලාපොරොත්තු වෙන්න බෑ. මේ ධහම කියන එක හරියට තමන්ගේ දෙපා වෙහෙන තියෙන පාවහන යුලක් වගේ. අපිට ලෝකෙම වහන්න හැම වෙලින් වහන්න බෑ. අපිට තියෙන අපේ දෙපා වෙහෙන්න පාවහන් දෙකක් දාගන්න එක. අපි මෛත්‍රිය වඩනකොට ඒකේ ආනිසංස අපට ලැබෙන්නේ. සීල සත්වෝ සුවපත් වෙත්වා කිව්වහම හැමදෙනාම සුවපත් වෙන්නේ නෑ. ඒක වෙන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව සහ ඒ පුද්ගලයාට ඒ සුවපත්භාවය ගන්න තියෙන පින අනුව. එහෙම බැරි වෙන ඇත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ මෛත්‍රිය වඩලා ඇතැම් විට කැලේ ඉන්නකොට මෛත්‍රිය වඩලා සඳහන් වෙන සමහර ජාතක කතාවල කොටියන් සිංහයන් මුවන් එක්ක හාවන් එක්ක එකට සෙල්ලම් කරා කියලා. අර මෛත්‍රිය පතුරවල. එහෙම ආනිසංසක් තියෙන අවස්ථා තියෙනවා. ඒ බෝධිසත්වයන් වහන්සේගේ මනසේ දියුණුවේ ප්‍රමාණයට. නමුත් අපට ඒ මට්ටමට කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි මෛත්‍රිය වඩනකොට පින්නතුණි ඒ වඩපු ප්‍රමාණයට අපේ මනස නිරෝගී වෙනවා. මෛත්‍රිය වඩන්න වඩන්න පින්නතුණි තමන් ගැන නෙවෙයි බලන්නේ ඇත්තටම. ප්‍රශ්නිකදී අනිත් කෙනාගේ පැත්තෙන් බලන්නේ. යම් කිසි කෙනෙක් සමාජයට හානියක් කරන්න පුළුවන් එක්කනේ. ඒ හානියක් කරනකොට මුළු ලෝකයක්ම එයාට දොස් කියනවා. නමුත් පින්නතුණි කරුණාව තියෙන කෙනා මෛත්‍රිය තියෙන කෙනා නිතරම අර වරද කරපු කෙනාගේ පැත්තේ ඉන්නේ. ඔහුට මොකද්ද අපට මේ වෙලාවේ කරන්න පුළුවන් කියන එක. අර අසාධාරණ ලක් වෙච්ච කෙනා වෙනුවෙන් ලෝකේ බොහෝ දෙනෙක් කතා කරන්නේ ඉන්නවා. නමුත් මෙයා වෙනුවෙන් කතා කරන්න බොහෝ දෙනෙක් නැහැ. මේකට ලස්සන කතාවක් තියෙනවා. මම හිතන්නේ සෙන් බුදු දහමේ තියෙන කතාවක්. එක්තරා ගුරුවරයෙකුට ගෝලියෝ ටිකක් ඉන්නවා. ඒ ගෝලයන්ගෙන් එක ගෝලයෙක් බොහොම අකීකරුයි. අකීකරු නිසා අනිත් ගෝලියෝ ටික ඔක්කොම එකට එකතුර ලියුමක් ලියනවා. කියලා ගුරුවරයට දෙනවා. මෙයත් එක අපට ඉන්න බෑ. මෙයා අයින් කරන්න නැත්නම් අපි යනවා කියලා. ඊට පස්සේ මේ ගුරුවරය මොකද කරන්නේ? ගුරුවරයා අර ටික ඔක්කොම කට්ටිය ගෙන්නෙව්වා. ගෙන්නලා කියනවා දැන් ලියපු ලිපිය ලියපු ලියුම ලියපු කට්ටිය මේ ගෙන්නෙව්වේ. ගෙන්නලා කියනවා දැන් ඔබ කවුරුත් හොඳ අය. ඔබ හැමදෙනාම හොඳයි. හොඳට සංවරයි. අනිත් අයත් එක්ක හොඳට වැඩ කරන්න පුළුවන්. හොඳට සිල්වන්තයි. බුද්ධිමත්. ඔබ කවුරුත් හොඳයි. ඔබට ලෝකේ ඕන තැනක ගිහිල්ලා තනියම උනත් දැන් වැඩ කරගන්න පුළුවන්. නමුත් මේ කෙනා මේ වැරදි සිදු වෙන කෙනාට එහෙම බෑ. එයාට කාම කෙනෙක් ළඟ ඉන්න ඕනේ. එයාට ගුරුවරයෙක් ඉන්න ඕනේ. එයාට පිහිට වෙන කෙනෙක් ඉන්න ඕනේ. ඒ නිසා ඔබ හැමදෙනාම ඕන්න යන්න පුළුවන් කමන්නේ. ඔබට දැන් තනියම ගිහලා වැඩ කරන්න පුළුවන්. නමුත් මම මෙයාව අයින් කරන්නේ නැහැ. මෙයා මගේ ළඟම තව කාලයක් ඉන්න ඕනේ කියලා. බලන්න පින්නතුනි. නියම මෛත්‍රිය කියන්නේ ඒක. නියම ගුරුවරුන්ගේ ලක්ෂණය මේක. ගුරුවරයා නිතරම අර අසාධාරණ ලක්වන මානසික දුර්වලතා තියෙන කෙනාගේ ළඟ තමයි නිතරම ඉන්නේ. හරියට අම්ම කෙනෙක් වගේ. අපි නිතර කියන උපමාවක් තියෙනවා. අම්ම කෙනෙකුට දරුවෝ හුඟක් ඉන්නවා නම් එක දරුවෙක් මන්දබුද්ධික නම් නැත්නම් හුඟක් ආබාධ නම් අඩුපාඩු හුඟක් සිද්ධ වෙනවා නම් අර අම්මා ජීවිත කාලේ වැඩිපුරම ඉන්නේ අර අඩුපාඩු තියෙන දරුවත් එක්ක. ඇතැමිට අනිත් ඔක්කොම දරුවෝ කිව්වටින් අම්මේ අම්ම විතරක් එන්න මේ මල්ලිත් එක්ක නම් එන්න එපා අපට කරදරයි කියලා අම්මා අර දරුවාත් හරින්නේ නැහැ. එහෙම සිද්ධියක් අර බහුගේ කාලේ ශ්‍රී ලංකාවේ තුනානේ. එක්තරා ප්‍රදේශයක අම්ම කෙනෙක් අම්බලමක හිටියා දරුවත් එක්ක. මන්දබුද්ධික ළමයාත් එක්ක. අනිත් දරුවෝ ඔක්කොම කියනවා අම්ම විතරක් ගෙදර එන්න කියලා. මල්ලි නම් අපට බාර ගන්න බෑ කියලා. නමුත් අම්මයි කිසිම ගෙදරකට ගියේ නෑ. අම්මා අන්තිමට අර ළමයාත් එක්ක අම්බලමක හිටියා අවුරුදු ගාන. මිනිසුත් ඇවිල්ලා උදව් කළා. පින්නතුනේ මෙන්න මේක තමයි නියම මෛත්‍රිය කියලා කියන්නේ. ඒ නිසා මෛත්‍රිය කියන එක අපි හිතනට වඩා ඉතාම පුළුල් දෙයක්. ඒ නිසා මෛත්‍රිය වැඩිමෙන් බලාපොරොත්තු වන්නේ අපේ හිතේ වෙනත් කෙනෙක් ගැන තියෙන ගැටුම අමනාපයේ දුරු කිරීමයි කරන්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි කොහොමද යට මෛත්‍රිය වඩන්නේ කියලා. හැබැයි වැරදි වැඩ කරන කෙනෙක් නිදහසේ ඉන්න කියන එක නෙමෙයි මේ කියන්නේ. කෙනෙක් සමාජයට හානි කර කෙනෙක් නම් එයා කාලයක් හරි අපි පුනරුත්ථාපනය කරන්න ඕන. එයා සිරගත කරන්න ඕන. එයාට නිදහසෙම ඉන්න දෙන්න බෑ. එයාගෙන් හානියක් වෙනවා නම්. හැබැයි කිසිම කෙනෙක් මරන්න අපට අයිතියක් නෑ. බුදුදහමේ හැටියට කොයිතරම් බරපතල වරදක් කරපු කෙනෙකුට වුණත් ජීවිත හානියක් කරන්න අපට අයිතියක් නෑ. අපි එහෙම කරුවොතින් එයා කරපු වරදට වඩා ලොකු වරදක් අප කළා වෙනවා. එයා ලැබපු සුගතිය එයාගේ පිනෙන් ලැබපු සුගතියක් කියන්නේ. එයාගෙන් හානියක් සමාජයට වුණාට එයාගේ ජීවිතයට හානි කළා එයාට දඬුවම් දෙන්න අපට අයිතියක් නැහැ. එයා දැඩියොම හානි කර කෙනෙක් නම් ජීවිත කාලයම හරි සිරඩස්ති කළා හරි එයාව අපි තියාගන්න වෙනවා. යා ස්වාභාවික මරණයට පත් වෙනකම්. ඒක තමයි බුදුදහමේ මතය. ඉතින් පින්නතුනේ මෙන්න මේ වගේ ස්වර්ගගාමී මාර්ගයේදී අපි නිතරම අපේ පළවෙනි සුදුසුකම තමයි නිතරම තමන් සුගතියට මාර්ගයේ විවෘත කරගෙන ඉන්න. ඈ කොයි වෙලේ අපේ වීසා එක එක්ස්පයර් වෙද්ද දන්නේ. ඈ ඇමරිකන් වීසා එක නෙවෙයි. මනුස්ස ලෝකයේ තියෙන වීසා එක එක්ස්පයර් වෙද්ද දන්නේ. ඒ නිසා ඊට කලින් තමන් අදාළ විදියට මේක රිනියු කරගෙන ඉන්න වෙනවා. නැත්නම් මේ පල්ලෙහාට වැටුණොත් අපිට කාලයක් ආයි අමාරුවේ ගොඩට එන්න. ඒ නිසා පින්නතුනි මේක තමයි බුදුදහමෙන් අපිට කරන ප්‍රධාන මඟ පෙන්වීම. නමුත් බොහෝ දෙනාගේ ජීවිත ගැන බලනකොට පේන දේ තමයි මේ ගැන හිතන ස්වභාවය නම් වදින කඩුවයි. තමන් ගැන හිතන්නේත් නැහැ, තමන්ගේ ළඟම ඥාතීන් ගැනත් බොහෝ දෙනෙක් මේක හිතන්නේ නැහැ. ඉතාම සරල දේවල් ටිකක්. එදිනෙදා කෑම බීම කන එක, යුතුයකම් ටික කරන එක, මේ ජීවිතය හොඳින් ගත කිරීම විතරයි බොහෝ දෙනාගේ ඉලක්ක වෙලා තියෙන්නේ. නමුත් පින්වත්නි බෞද්ධ ශ්‍රාවකයන් විදියට අපට මේ ඉලක්කය තියෙනට ඕන. බොහෝ දෙනෙකුට මේක මතක් වෙන ජීවිතය අන්තිම කාලේ වෙන විට. අපි මේ ජීවිතය ගත කරනකොට බොහෝ දෙනෙකුට මේකේ වටිනාකම නැහැ. අවුරුද්දක් දෙකක් ගෙවිලා යන ඔහේ යන කිසි ගාණක් නැහැ. හැබැයි මරණාසන්න වෙලා තව දවසයි දෙකයි ජීවත් වෙන්න කියලා කිව්ව ගමන්ම හොන කලබල වෙනවා. ඊට පස්සේ මහා ලොකු වැඩ පිළිවෙලක්. ඊට පස්සේ හාමුදුරුවෝ ඕන වෙනවා, බෝධි පූජා ඕන වෙනවා. අර වෙලා නැහැ කියපෝ දැන් කිසි කතාවක් නැහැ. ඊට පස්සේ දැන් නිවාඩු දාගෙන ඉන්න සෝදානන් දැන් පින්නොතුනි එහෙම වෙන්න බෑ. මුල ඉඳන්ම මේකට අඛණ්ඩ උත්සාහයක් තමන්ගේ තියෙනට ඕන. හරියට තමන් දහම තුල හිටියේ නම් පින්නොතුනි තමන් මේ ටිකෙන් ඉවත් වෙනකොට තමයි යන්නේ මීට වඩා ඉහළ ස්ථානයකට. මේක හුඟා දික් කරගන්න අමුතු උත්සාහයක් ඊට පස්සේ නැහැ පින්නතුනි. ඒකේ කියලා ඉක්මනට මැරෙන්න ඕන කමකුත් නැහැ. එයා හැමදාම සතුටෙන් ඉන්නවා. එයාට මැරෙන්න ඉක්මනකුත් නැහැ. ඒ වගේම මේ ජීවිතයේ අනේ මට තවත් දීර්ඝ කාලයක් ඉන්න ඕනේ නැහැ කියලා කලකිරීමකුත් නැහැ. දැන් අපි දන්නේ ඒ වගේ දායක මහත්තයෙක් ඉන්නවා. දැන් ළඟදී අවුරුදු 100 සමරන සූදානම් වෙනවා. මේ හින දායක මහත්තයෙක් බොහොම සතුටෙන් ඉන්නේ. හැමදාම සතුටෙන් ඉනවා. සතුටෙන් ඉන්නේ විතරක් නෙවෙයි ඊළඟ ආත්ම භාවයටත් ඔක්කොම සැලසුම් කරලා තියෙනවා. එයා කියන්නේ නැවත ශ්‍රී ලංකාව ඉපදිලා හොඳට ත්‍රිපිටකය කියවලා ආදර්ශ ගොවිපලක් දාන්න කියලා. අක්කර 50ක් අරගෙන ආදර්ශ ගොවිපලක් දාන්න කියලා. මටත් කිව්වා හාඳුරණේ බලන්න තව අවුරුදු 20කින් 25කින් ආරංචි කරලා බලන්න ඒ වගේ කෙනෙක් ඉන්නවද කියලා. ශ්‍රී ලංකාවේ වයම පළාතේ අක්කර 50ක් විතර වගා කරන කෙනෙක් හම්බුනොත් අහුතරතුරු හොයලා බලන්න කියලා. ඉතින් මාත්‍රිදී සුභ පැතුවා. ඉතින් යා ඉතින් කොච්චර දැහැම බලාපොරොත්තු වද්ද. ඒක වැරදි නෑ පේනොත්. මං හිතන්නේ යාගේ බලාපොරොත්තුවත් ඉස්තරේනි. ඔව්. ඒ වගේම යා ඇස් දෙක පේන්නේත් නෑ ඇත්තෙම පේනොතුනි. නමුත් හරියම සතුටෙන් හැම දවසක්ම ගත කරන්නේ. මං යා ගැන බොහෝ දවසල කරුණ එකතු කරලා ලිපියක් ලිව්වා. ඉතින් මං දරුවොත් එකක් කතා කළා. යා ළඟ මාස්ටරේ කරපු අයත් එකක් කතා කළා. ඒ බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි මේ කෙනාට කේන්තියක් නැහැ කියලා. ඕන කෙනෙක් එක වැඩ කරන්න පුළුවන් කියලා. හරිම මෛත්‍රී සාගතයි කියලා. ඉතින් ඒක ලොකු ගුණයක්. තමන්ගේ ළඟ ඉන්න දරුවෝ හරිම ආසාවෙන් තාත්තට සලකන්නේ. ඉතින් ඒක දවසකින් දෙකකින් ඇතිවෙච්ච දෙයක් නෙවෙයි පින්නතුනි. වසර ගානකේ උත්සාහයක ප්‍රතිඵලයක්. මෙන්න මේ මට්ටමට තමයි අපිත් එන්නට ඕන. ඇස් දෙක නොපෙනී ගියත් අනේ මෙහෙම ජීවත් වෙලා වැඩක් නැහැ කියන මට්ටමට එන්නේ අපි. ඇස් දෙක නොපෙනී ගියත් පින්නතුනි තමන්ට සිහි බුද්ධිය තියෙනවා නම් මතක ශක්තිය තියෙනවා නම් ඒක තමයි තමන්ට වටින්නේ. ඉතින් මෙතුමාට හොඳට මතක ශක්තිය තියෙනවා. ඕනම සිද්ධියක් අතීතයේ මතක් කරගන්න පුළුවන්. දැන් අපි ගියහම ධර්මචාරිකාවට එම අපි ඉතින් එයා ගැන අපේ මුලදී මේ මහත්තයා අපි ගැන විස්තරයක් ගන්නවා. දැන් මේ හවල් හාමුදුරුවෝත් ඇවිල්ලා ඉන්නවා. හවල් හාමුදුරුවෝත් ඇවිල්ලා ඉන්නවා. හවල් හාමුදුරුවෝ දැන් මේ අවුරුද්ද නම් ආවා. ගිය අවුරුද්ද නම් ආවේ නැහැ. ගිය අවුරුද්ද ඉස්සෙල්ලා අවුරුද්ද නම් හැබැයි ආවා. හැබැයි 2014 නම් ආවේ නැහැ හාමුදුරුවෝ. හාමුදුරන්ට ඒ දවස් ලංකාවෙන් හිටි. ඒ වගේ ඔක්කොම ටික මතකෙන් කියනවා. ඒ කියපු ධර්ම කරුණුත් මතකෙන් කියනවා. ඒ වගේ හොඳ මතකයක් තියෙනවා. ඉතින් පින්නතුනි මා කියන්න උත්සාහ කළේ මේ ධාමේ හැසිරීමෙන් තමන්ට ලැබෙන ආනිසංස ගැන. ඒ වගේම තමන්ට යන්න තියෙන සුගතිය ගැන ලොකු විශ්වාසනීයත්වයක් තියෙනවා. ඇයි තමන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ කියන ලොකු ආත්ම ශක්තියක් ඒ ධර්මය තුළින් තමන්ට ලැබිලා තියෙනවා. ඉතින් මේ උදාහරණය කිව්වේ අපටත් අපේ ජීවිතවල කොතෙන්ද අපි ඉලක්කය ඇති කරගන්න ඕනේ කියන කාරණේ. ඉතින් මේකත් වඩා ගැඹුරට යන්න පුළුවන් කෙනෙකුට කියන්න පුළුවන් එහෙනම් ඇයි මාර්ගඵලයක් ලබන්නේ නැති කියලා තරක කරන්න පුළුවන්. එහෙම ලබන්න පුළුවන් නම් හොඳයි. නමුත් පළවෙනි පියවර තමයි පින්නතුනි. මේ සුගතිය නැවත ස්ථාවර කරගන්න තියෙන වගකීම අපට. ඒක අපි කරන්නට ඕන. ඒ සඳහා පින්නතුනි හැකිතාක් දුරට පරිත්‍යාගයේ සිලිත්ති වෙන්න. අඩුම ගානේ තමන්ගේ දරුවන්ට තමන්ගේ ඥාතීන් අතරේවත් තමන් පරිත්‍යාගයේ සීලී කෙනෙක් වෙන්න. ඒ ඇයට තමන් පුළුවන් තරම් උදව් කරන්න නැති බැරි ඇයට. ඥාතීන් අතරේ මුලින්ම. ඊට පස්සේ ටිකෙන් ටික අනිත් ඇයට ඒක විහිදුවන්න. තමන්ට පුළුවන් මට්ටමින්. හැබැයි ඒ දන් දෙන ගිහිලා තමන් අමාරු වැටෙන්න එපා. තමන්ට පුළුවන් මට්ටමින් ඒක කරන්න. බැරි දේවල් පවරගෙන ගිහිල්ලා තමන්ට තමන්ගේ ධර්ම මාර්ගයට බාධා කරගන්නත් එපා. හැකි මට්ටමින් පුළුවන් උපරිමයෙන් තමන් මේ කැපීම කරන්න. දෙවැනි කාරණය තමයි පින්නතුනි මෝක්ෂ මාර්ගයට විමුක්තිගාමී මාර්ගයට කටයුතු කරන එක. දැන් මෙන්න මෙතෙන්දි තමයි පින්නතුනි අර කර්මය ගැන ආකාර හතරක් තියෙන්නේ. අපි නිතරම කියනවා මේ කර්මය බුදුරජාණන් වහන්සේ කොටස් හතරකට බෙදුවා. අපි කලින් විස්තර කළා මං හිතන්නේ. ඔව් අත්තිබික්ඛවේ කම්මං කන්හං කන්න විපාකම්. එක කර්මයක් තියෙනවා කළු විපාක ගෙන දෙන කළු කර්ම තියෙනවා. ඒ කියන්නේ අකුසල කර්ම. ඒව කරනකොටත් හිත අපිරිසිදු වෙන අන්ධකාරයෙන් කරන්නේ කලකට පස්සෙත් ලැබෙන විපාකයක් කළු පාටයි. අකුසල විපාක ලැබෙන්නේ Tamanට දුක් විපාක ලැබෙන්නේ. ඒක බුදුදහමේ පළමුවෙම ප්‍රතික්ෂේප කරනවා. සමපාපසකරණම් කියන්නේ ඒකයි. දෙවෙනි කාරණේ තමයි ඊළඟට බුදුහම දේශනා කරනවා සුක්ඛං සුඛ විපාකං කියලා. සුදු විපාක ගෙන දෙන සුදු කර්ම තියෙනවා. අපි හිත පිරිසිදුව කයින් වචනෙන් සිතින් යමක් කරනවා නම් ඒකෙන් තමන්ට සැප විපාක ලැබෙනවා. මේ ජීවිතෙත් ලැබෙනවා පරලෝ ජීවිතෙදිත් තමන්ට ඒ ගැන හිතලා සතුට වෙන්න පුළුවන්. ඒක දෙවෙනි වර්ගය. තුන තමයි අත්තිබික්ඛවේ කම්මං කන්න සුඛ විපාකං. තවත් සමහර කර්ම තියෙනවා කලොයි සුදුයි දෙකම මිශ්‍ර වෙලා කරන කර්ම. එක වෙලාවක හොඳ දේවල් කරනවා තවත් වෙලාවක නරක දේවල් කරනවා. සාමාන්‍ය ලෝකේ වැඩිපුර සිද්ධ වෙන්නේ මේකයි. මෙන්න මෙහි ආනිසංස විදියට කලු සුදු දෙකම මිශ්‍ර වෙලා උපතක් ලැබෙනවා. ඇතැමිට තිරිසංගත ආත්ම භාවලක් මේ ලක්ෂණ දැක ගන්න පුළුවන්. සමහර සත්‍යයන් තිරිසංගත යොබදුනත් හොඳට පහසුකම් තියෙනවා සමහර අයට. කැම්වීම තියෙනවා. සේවකව තියෙනවා සමහර සත්තුන්ට. ඒ වගේම අනිත් පැත්තෙන් එයා දුගතියක ඉන්නේ. සමහරට මනුස්ස ලෝකෙ ඉපදුනත් මේ ලක්ෂණය තියෙනවා. හොඳ පවුලක මනුස්ස ලෝකෙ ඉපදෙනවා ඇතැමිට ඇස් දෙක අන්ධයි. ඇතැමිට මන්ද බුද්ධිකයි. ඇතැමිට ආබාධිතයි. මෙන්න මේ වගේ අනතුරු සමහරට තියෙනවා. හැබැයි හැම තිබුණත් තියෙනතන ලක්ෂණය තමයි තමන් සසරේදී හොඳ කර්මයක් කරලා තිබුණොතින් අර අතරින් වැඩිපුර අර අනතුරක් වුණත් ඒ අනතුරු ටිකත් තමන්ට විශේෂයෙන් වර්තමාන නවීන තාක්ෂණත් උපයෝගී කරගෙන තමන්ට ජය ගන්නත් පුළුවන්. දැන් උදාහරණයක් ඇටියට දැන් උපතින්ම බිහිරි ළමයි ඉන්නවනේ. ඒ බිහිරි ළමයට සර්ජරියක් කරන සමහර තැන්වල හීමේ ශක්තිය ලැබීමට ලැබිලා ඊට පස්සේ කන් ඇහෙන ඊට පස්සේ කතා කරන්න පුළුවන් වෙනවා. දැන් අලුත්ම ක්‍රමය තමයි ඒ උපතින් බිහිරියට පිනතුනේ සර්ජරිය කරන්නේ නැහැ බොහෝ දෙනෙක්. ඇයි ඒ? ඒ අය සලකන්නේ ඒ සර්ජරිය කළොතින් යා ඩිසේබල් කෙනෙක් කියලා. සර්ජරිය නොකර ඉන්න එක යා සාභාග්‍ය කෙනෙක් කියලා. ඇයි ඒ? එයාට කතා කරන්න බැරි වුණාට සයින් ලැන්ග්වේජ් එකෙන් ඕන දෙයක් යට කරන්න පුළුවන්. ඇතැමිට ලැන්ග්වේජස් ගානක් පුළුවන් යට එකක් නෙවෙයි. ලියන්න පුළුවන්. සයින්ස් වලින් යාට කමියුනිකේට් කරන්න පුළුවන්. දැන් වොෂින්ටන් වල යුනිවර්සිටියක් තියෙන වෙනම ඩෙෆ්ටයිට සම්පූර්ණයෙන්ම සංඥා භාෂාවෙන් තමයි ඉගෙන ගන්න. බැචලර් ඩිග්‍රී ඉඳලා ඩොක්ටරේට් එක දක්වාම ඉගෙන ගන්න පුළුවන්. එයාට පහසුකම් තියෙනවා. ඉහළම බුද්ධිමතුන් ඉන්නවා බිහිරි අය කතා කරන්න බැරි අය. ඒ නිසා නවීන තාක්ෂණයෙන් සමහර කර්ම තිබුණට ඒවා ජය ගන්න පුළුවන් අපට. ඒ නිසා ඒ වගේ ආබාධ තිබුණා කියලා වර්තමාන ආබාධ විදිහට සලකන්නේ. ඒ විතරක් නෙවෙයි සමහර අය උපතින් ආබාධ තියෙන අය වෙනත් පැතිවලින් වාක ඉදිරියට යනවා. ඒ ඇට එක දැන් ගැටලුවක් නෙවෙයි. සමහරට උපතින් තමන්ගේ මුහුණේම විකෘති තත්ත්වයන් තියෙන අය ඉන්නවා. ඒවා ප්‍රියදීදී සල්ලි කර්ම කළා එයා ප්‍රගතිත්වයට එනවා. ඇතැම් විට ඒ ආබාධිතම තියෙන කෙනෙක් වෙනත් දුප්පතට කිපදෙනවා. එතකොට යාට අරග කරගන්න බෑ. එතකොට කර්මයේ විසින් මෙයාට අර අකුසල කර්මයක් විපාක විඳින අවස්ථාව තිබුණා. අනිත් පැත්තෙන් කුසලයක්ත් තියෙනවා මේක යාට නැති කරගන්න. ඒක තමයි පිනේ ලක්ෂණය. ඒ මොනව නැතුණත් පින්නතුනේ බුදුදහමෙන් කියන විශේෂ දේ තමයි බුදුදහමෙන් සලකන ප්‍රධානතම දේ තමයි කෙනෙක්ගේ වටිනාම දේ විදිහට සලකන්නේ බුද්ධිය. යාට ඇස් දෙක අන්ධ වුණත් කන් දෙක බහිරුණත් ශරීරයේ විකෘතිතාවයන් තිබුණත් යාට ඒක ගැටලුවක් නෙවෙයි. අන්ධ ගොළු බහිරියට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා දහම තුල නැහැ. හැබැයි එකක් කියනවා මන්දබුද්ධික නම් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා. මන්දබුද්ධික වීම විතරයි ලොකු ආබාධයක් විදිහට සලකන්නේ. අන්ධ වීමවත් ගොළු වීමවත් බහිරි වීමවත් ශරීරයේ විකෘති ස්වභාවයන් වලට අනුව ඉපදීමවත් ලොකු අනතුරක් විදිහට බුදුදහමෙන් සලකන්නේ නැහැ. එතකොට කළු සුදු දෙකම මිශ්‍රව ඉපදෙන කට්ටිය හිටියත් ඒ ඇයට යම්කිසි විදියකින් ලෝකේ ජය ගන්න පුළුවන්. එතකොට මේ කර්ම තුනේම ලක්ෂණය තමයි කළු කර්ම, සුදු කර්ම, කළු සුදු දෙකම මිශ්‍ර කර්ම කියන මෙන්න මේ තුනම තියෙන්නේ සංසාර චක්‍රය තුල. සුගතියකට ගියත්, දිවි ලෝකේ ගියත්, බ්‍රහ්ම ලෝකේ ගියත් මේ එකම සංසාර චක්‍රය තුලමයි ඉන්නේ. ඒ නිදහස් වීමක් නැහැ. ඒ විතරක් නෙවෙයි මේ සත්‍යයන් විතරම ප්‍රධාන අභියෝග තුනකට මුහුණ දෙනවා. ඒ මොකද්ද? ඒ තමයි මහලු වීම, මරණය, නැවත ඉපදීම කියන එක. මේ තුන ඉක්මවන්න බෑ මේ සංසාර චක්‍රය ඉන්නකම්. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙන කාලේ බොහෝ දෙනෙක් කර්මය ගැන තේරුම් ගන්න තිබුණා. කර්මයෙන් ඉහළම ජයග්‍රහණ අත්කරගෙන තිබුණ සමහර අය. දහවල් කාලයේ මනුස්ස ලෝකෙ ඉඳලා දවල් කෑම අරගෙන සන්ධ්‍යා යාම යනවා බ්‍රහ්ම ලෝකෙට බ්‍රහ්ම විහරණය කරන. ඒ මට්ටමට හිත දිනු කරපු අය බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවන්ට හිටියා. ඒ කර්මය හුඟක් දේවල් දැනගෙන හිටියා. මහා බ්‍රහ්මයාත් කර්මය ගැන දැනගෙන හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ කර්ම තුන් වර්ගයට අමතරව තවත් කර්මයක් දේශනා කළා. අත්තිබික්කවේ කම්මං අකන්න අසුක්ඛං අකන්න අසුක විපාකං කියන එක. මහණෙනි කර්ම වර්ගයක් තියෙනවා. කළුත් නොවන සුදුත් නොවන කර්ම, කළුත් නොවන සුදුත් නොවන විපාක ගෙන දෙන කර්ම වර්ගයක් තියෙනවා කියන. මෙන්න මේක තමයි සම්පූර්ණයෙන්ම සංසාර චක්‍රයෙන් නිදහස් වෙනට අවිද්‍යාව දුරු කළා මේ සර්කල් එකෙන් එළියට එන තියෙන මාර්ගය. මේක බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මහා බ්‍රහ්මයාත් කැටිගත්තා කියලා කියනවා. ඔහුවත් මේක දැනගෙන හිටියේ නැහැ. මහා බ්‍රහ්මයාත් බොහෝ කාලයක් තමන්ගේ එකමාත්ම භාවයේ ඉන්නකොට ඔහුටත් හිතුණා ඒක නිත්‍යයි කියලා. ඔහු හිතුවේ ඔහු ලෝකේ නිර්මාණය කළේ කියලා. දැන් අපි හිතන් ඉන්නේ මහා බ්‍රහ්ම ලෝකේ නිර්මාණය කරයි කියලානේ. එතකොට අපට හිතෙනවා මේ අපට වැරදිලා මේ අපි නිකන් වැරදි අදහසක් ඉන්නවා කියලානේ. අපට නෙමෙයි පිනතුනි මහා බ්‍රහ්මයාත් බොහෝ කාලයක් ඉන්නකොට හිතුණලු ඔහුගෙන් මේ ලෝකේ නිර්මාණය වුණේ මොකද? මිනිස්සුව මෙරි මෙරි යන ඔහු කල්ප ගානක් එකම තැන ඉන්නවා කියලා. ඉන්නකොට මහා බ්‍රහ්මයාටත් ඇති වුණ අදහසක් ඔහුගේ අතින් මේ ලෝකේ නිර්මාණය වෙන්නේ නැත්තේ කියලා. බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මෙන්න මේ අනිත්‍යතාවය මේ අවිද්‍යාව විස්තර කරනකොට මහා බ්‍රහ්මයාත් කැටිගත්තා කියලා කියනවා. මීටත් වඩා කා විකල්පයක් තියෙනවා කියලා. මෙන්න මේක තමයි පින්නොතුනේ බුදුදහමෙන් තියෙන සුවිශේෂී කාරණේ. එතකොට මුලින් තිමිච්ච තුන දැක්වෙන්නේ සංසාර චක්‍රය තුල. දැන් සුදු කර්ම කිව්වත් ඒත් තියෙන්නේ සංසාර චක්‍රය තුලමයි. ඇයි ඒකට හේතුව? අපි මේ ලෝකයක් බාහිර තියෙනවා කියලා ආකල්පෙන් තමයි මේ ඉන්නේ. මේ හැට පේන ලෝකයක් තියෙනවා, මේ පේන ලෝකයේ අත්දැකීම තමයි මට එන්නේ කියලා අපි මේ හිතාගෙන ඉන්නවා. මේ මලක් තියෙනවා නම් මෙතන මේ බාහිර මලක් තියෙනවා, ඒ මලෙන් තමයි මට සුවඳෙන්නේ කියලා අපි හිතාගෙන ඉන්නවා. එතකොට මලක් නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. මලක් තියෙනවා සම්මුති ලෝකයේ අනුව කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව මලක් තියෙනවා. හැබැයි අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට ඒ මල කියන දේ නිර්මාණය වෙන්නේ මේ මොහොතේ මගේ අත්දැකීම හැටියට. දැන් ඔබතුමා මේ මල දිහා බලනකොට මුලින්ම බලපු විලං හිතුවොත් මේක නම් ඇත්තම මලක් කියලා. එතකොට බලනකොට මේක ඇත්ත මලක්. හැබැයි මේක පස්සේ බලනකොට අල්ලලා බලනකොට ආ ඇත්ත මලක් නෙමෙයි මේ හදපු එකක් කියලා. ඊට පස්සේ සංස්කාර සකස් වෙනවා ඒ විදිහට බලන්න. එතකොට ඇත්ත මලක් කියලා හෝ හදපු මලක් කියන එක හෝ මේකෙ තිබිච්ච දෙයක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම අපේ මනසෙන් නිර්මාණය කරගන්න දෙයක්. දැන් මෙතන තියෙන මල් ටික එකපාර බලනකොට සාමාන්‍ය කෙනෙකුට හිතා ගන්න බෑ මොකද්ද ඇත්ත මල මොකද්ද හදපු මල කියලා. දන්න කෙනෙකුට තමයි සාමාන්‍ය කෙනා අල්ලලම බලන්න වෙනවා මොකද්ද ඇත්ත එක කියලා. එතකොට ඇල්ලුවත් පින්නතුනි ඒත් අපිට ඇත්තටම අවබෝධ කරගන්න බෑ. ඒ අවබෝධ කරගන්නෙත් ඒ මොහොතට අපේ හිතේ තියෙන ස්වභාවය අනුවයි මේ අත්දැකීම ලැබෙන්නේ. ඒතරින් අත්දැකීම කියන එක දිගටම තියෙන දෙයක් නෙවෙයි ඒ මොහොතේ හේතු ටික නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන ස්වභාවයක් මේ තියෙන්නේ. එතකොට අපට දුක හටගන්නේ කොහොමද? අපි දිගින් දිගටම සංසාර චක්‍රය යන්නේ කොහොමද? සංසාර චක්‍රය යන්නේ අපි මේ බාහිර පේන ලෝකයට අපි හොඳ ප්‍රතිචාර දැක්වුවොතින් කුසල ප්‍රතිචාර දැක්වුවොතින් අපට ඒත් එක්කම සුගතිගාමීව ටික දුරක් යන්න පුළුවන්. හැබැයි ඒත් එක්කම අපි ගැටුණොතින් හෝ රාගයක් ඇති වුණොතින් ඒ තුලම ඉඳගෙන අපි දුකටත්පත් වෙනවා. මේක තමයි ස්වභාවය. එතකොට අපි කොයිතරම් පහසුකම් ටික අද දවසේ සකස් කරගෙන හිටියත් අපේ දරුවන්ට හොඳට උගන්වලා අපිත් හොඳට අවුරුදු 100කටම ධනයක් උපයාගෙන ඔක්කොම පහසුකම් ටික සම්පූර්ණ කරගෙන ඉන්න බලන්න පින්නතුනි. දුක නැති වෙන්න පුළුවන් ඇද කියලා. ගෙදර වැඩ කරන කෙනෙක් පොඩි දෙයක් අතපසු වුණොතින් කේන්ති යනවා. බඩුවක් වැඩිලා කුණුණොතින් කේන්ති යනවා. අපි දවසට කී වතාවක් නම් හිත රිදව ගන්නවද? අර තියෙන සම්පත්තියෙන් අපිට බොහෝ විට පින්නතුනි ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි අපි නිතරම බාහිර දෙයක් මත යපිලින්නේ. අපේ සතුට තියෙන්නේ බාහිර දේ මතයි. දරුවට ඉගෙන ගන්නකම් හොඳයි. ඒක විභාගයක් හරි පාස් වුණොතින් ඔක්කොම ටික ඉවරයි. එක දිගටම සාර්ථකත්වයේ විතරයි අපි බලන්නේ. ඒක පොඩ්ඩක් හරි අනිත් පැත්තට ගිය ගමන් අපි දුක් වෙනවා. ඇයි දුක් වෙන්නේ? අපි මේ බාහිර පිටස්තර දෙයක් මතයි සම්පූර්ණයෙන්ම අද දවසේ අපේ සතුට තියෙන්නේ. ඒ බාහිර මත ඉන්නකම් අපට පින්නතුනි දුගතිගාමීව වෙන්නේ නැහැ. අපට හොඳ කර්ම කළ සුගතිගාමී වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන්. දැන් ඔබත් අද මේ සුගතියක් නෙදින්නේ. ඔබ අතීතයේත් මේ අවිද්‍යාව මතම හිටියේ. නමුත් ඔබ හොඳ කුසල කර්ම කළා තියෙනවා. ඒ නිසා හොඳ රටක හොඳ අධ්‍යාපනයක් ලැබලා බොහොම නිරෝගීව ලස්සනට ඔබ ඉන්නේ. ඒ පින්කමලානි සංස්විදියට. හැබැයි මේ සම්පත් එක හැමදාම අපට නැහැ. මේ සම්පත් බාහිර ටික වෙනස් වෙනකොටම අපි මේ පැත්තෙන් දුක හට ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ මෙන්න මේ පහසුකම් ටිකක් විඳින ගමම්ම අපි කොහොමද දුකෙන් නිදහස් වෙන්නේ කියන කාරණේ. මෙන්න මෙතෙන්ට තමයි පින්නතුණි අපට ඊළඟ ධර්ම අවශ්‍ය වෙන්නේ. සුගතිගාමී වීමට අවශ්‍ය කරන දේවල් බොහෝ විට ලෝකයේ මිනිස්සු සාකච්ඡා කරනවා. නමුත් බුදුදහමේ වැදගත්ම දේ තමයි පින්නතුණි මෙන්න මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගය කියන දේශනාව. මෙන්න මෙතෙන්දී අපි යලි යලිත් මේ කාරණා අහන්නට ඕන. ඇතැමිට අහපෝ දෙයම නැවතත් අපට අහන්න වෙනවා. ඇයි එහෙම කළ යුත්තේ? ඇහුවට පින්නොත්ින අහන වෙලාවෙන් හොඳට තේරුම් ගියා වගේ ඉන්නවා. ආයි එළියට ගියාට පස්සේ, ආයි තේ බොන්න ගියාට පස්සේ, කෑම කන්න ගියාට පස්සේ ආයි හිටිය කෙනාම තමයි. ලොකු වෙනසක් නැහැ. අන්න ඒ නිසා තමයි අපි මේ ධහම තුල දිගින් දිගටම අඛණ්ඩව ඉන්න ඕන. එතකොට අපි ඇස අනිත්‍යතාවය බලනකොට අපි ඇතැම්ට ඇස් දෙක පියාගෙන ඉන්න ගමනොත් ඇස අනිත්‍යතාවය බලනවා. බලන්නේ ඇස් දෙක ඇරියට පස්සේ ක්‍රියාත්මක වෙන්න දැන් අපි මනස හදාගන්න එකයි මේ කරන්නේ. මරණාසන්න මොහොතේ අපිට සුගතියට ඉන්න වැඩ කරන්න බෑ. අපි දැන් ඉඳන් මේකට කලින් සූදානම් වෙනවා වගේ දුක ඇති වෙච්ච වෙලාවේ දුකෙන් නිදහස් වෙන්න කලින්ම මේ ප්‍රැක්ටිස් එක අපි කරනවා. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ, ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ, ධහම ප්‍රගුණ කිරීම කියලා කියන්නේ හරියට යුද්ධයකට ආයුධ මුහත් කරන වගේ වැඩක්. ධර්මය අහනවා කියලා කියන්නේ, ධහම ප්‍රගුණ කරනවා කියලා කියන්නේ යුද්ධයට ආයුධ මුහත් කරනවා. යුද්ධය මොකද්ද? ඔව්, යුද්ධය කියන්නේ අපි අකමැති රූප බලන අවස්ථාව, අපි අකමැති ශබ්ද අහන වෙලාව, අපි අකමැති රස විඳින වෙලාව. අන්න ඒ වෙලාව තමයි යුද්ධය කියලා කියන්නේ. අන්න එතෙන්ට ප්‍රායෝගික කරගන්නයි අපි මේ කලින්ම මේ දහම් ටික අහලා ප්‍රගුණ කරලා තියෙන්නේ. නමුත් අපේ ලක්ෂණය මොකද්ද? හොඳට ආවුදිරික මොහත් කළා, කාමරයක දාලා නැත්නම් කබඩේක දාලා හොඳට ලොක් කරලා තියෙනවා. යතුරක් අරගෙන තවත් කබඩ් එකක දාලා ඒකෙත් ලොක් කරලා තියෙනවා. හොඳට ප්‍රැක්ටිස් එක කරලා තියෙනවා. නමුත් ඇතැම් විට බණත් අහලා තියෙනවා. වෙලාවක් ආවට පස්සේ අපි මේක ඇප්ලයි කරන්න ඕන තැන දන්නේ. එක පොඩි දෙයකින් අපි ඇතැම් විට හුඟක් කලබල වෙනවා. දැන් රහතන් වහන්සේලා ඇතැම් විට දානෙට යනකොට සමහර විට සමහර ලාදුරු රෝගීන් අර ස්වාමීන් වහන්සේගේ පාත්‍රයට දානෙ බෙදනකොට ඇතැම් විට ඇඟිලි පුරකකුත් එක්කම වැටෙනවා පාත්‍රයට. ඒ කොට සයින් කරලා අයින් ටික දාන ගන්නවා. පින්නතුනි මෙන්න මේ වගේ ඉතාම පොඩි දෙයකින් අපේ හිත කැළඹෙනවා. ඇතැම් විට තමන්ගේ කැම පිඟානට වෙන කෙනෙක් ඇඟිලි එහෙම පොඩ්ඩක් හරි තිබ්බොතින් ඈ සමහර කෙනට හරිය කියන තියනවනේ. ඊට පස්සේ කන්නත් බෑ සමහර කෙනට වමන යන එන පෙලක් අයට. ඉතින් ඒ වගේ අයින් කරන එක හොඳයි. නමුත් පින්නතුනි බලන්න අපට මේව ටිකෙන් ටික හරි ප්‍රගුණ කරන්න පුළුවන්ද කියලා. ඇතැම් විට කැමකට කෙස් ගහක් වැටිලා තියෙන පුළුවන්නේ. ඒක අයින් කරලා ගන්න පුළුවන් මට්ටමට අපේ හිත හදා ගන්නවා. මේව තමයි පින්නතුනේ දිනදා ජීවිතය අපි සුළු දෙයක් කියලා හිතනවා. නමුත් සුළු දෙය වුණාට මේ දහම තුලින් මේකට ලොකු අපට අනුශාසනයක් මඟ පෙන්වීමක් කරනවා. මේ අවස්ථාවේදී තාම සාර්ථකව මුහුණ දෙන්න. දැන් ස්වාමීන් වහන්සේලුණා දාන වන්දනලට බොහෝ විට මේ වගේ දේවල් වෙනවා. ඈ ශ්‍රද්ධාවෙන් දානය හදනකොට ඉතින් කොහොම හරි කෙස් ගැසුත් වැඩෙනවා ඉතින්. ඈ ඉතින් අපි දන්නවා ඉතින් ඔක ඔක්කොම දානයන් කරොත් ඉතින් බඩගිනින ඉන්න වෙන්නේ. ඉතින් ඒක අයින් කරලා අයින් ටික වන්දනවා. ඉතින් මොනව කරන්නේ? පින්නතුනි අපිට මේ වගේ ඉතාම සරල දේ ඉඳන් යම් යම් දේවල් ජීවිතේ පුහුණු කරන්න වෙනවා අපට. ඉතින් ප්‍රධානතම දේ තමයි මේකේ මූලිකම දේ තමයි පින්නතුනි අපේ මේ ජීවිතයට මේ මොහොතේ මොකද වෙන්නේ කියන කාරණේ. අපේ ජීවිත යථාර්ථයේ තේරුම් ගන්න එක තමයි මේ දුකෙන් නිදහස් වෙන තියෙන ප්‍රධානතම මාර්ගය. එහෙනම් අපි බලන්න ඕන මොකන්ද අපේ ජීවිතය කියලා වෙන්නේ කියලා. අපේ ජීවිතය කියන්නේ ඇසෙන් රූප බැලීම, කනෙන් ශබ්ද ඇහිම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, ශරීරයට ස්පර්ශ ලැබීම, මනසට අරමුණු වීම. එතකොට අපි උදේ සඳහන් කළා මේ ආයතන හයෙන් පින්නතුනි ආයතන පහක් ක්‍රියාත්මක වන්නේ ඉතාම සල්ප වේලාවක් විතරයි. ඇසෙන් රූපයක් ගත්තා නම් ඒක ඉතාම ක්ෂණික අරමුණ ගත්තා. ඊළඟට ඒකේ අනිත් වැඩ කොටස මනසින් තමයි කරන්නේ. මන ආයතනයයි ධර්මාලම්බනයක් විදිහට ඊළඟට මනසින් තමයි මනසට ඊළඟ කොටස බාර දෙනවා. ඒ බාර දෙනකොට තමයි මේහවල් රූපය ඒක හොඳ කෙනෙක් නරක කෙනෙක් මේ ආදි වශයෙන් ඔක්කොම ටික කරන්නේ මනස පැත්තෙන් කරනවා. එතකොට අපි ඇසට රූපයක් දකිනකොට වෙන්නේ මේ ඇස දල්වල බලනවා. බලනවත් එක්කම වර්ණ රූපය වර්ණය හැට පතිත වෙනවා. පතිත වීමත් එක්කම ඒ පිළිබඳව ඇතිවන සංඥාවට හිත යෙදිලා ඒ හිතින් තමයි තීරණය කරන්නේ මේ දේ කියලා. ඒක තීරණය කරනකොට අර මුලින් ලැබිච්ච අත්දැකීම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ටික මනසෙන් සම්පූර්ණම කරන්නේ මෙන්න මේ අවබෝධය නැති නිසා පින්නතුනේ අපි බාහිර රූපයෙන් මේ දේ දකිනකොටම අපි නැවත අනිත් පැත්තෙන් ඊළඟ සිතුවිල්ලෙන් හිතනවා මේ රූපේ බාහිරයේ තියෙන කියලා. හිතුවට පස්සේ මොකද්ද වෙන්නේ? අපි බාහිර රූපය තුල දුක් සැප ඒ ටිකෙන් එනවයි කියලා ඒකෙන් අපි හිතර ගන්න නැවත නැවතත් අර අවිද්‍යාවෙන් බලන්න බාහිර රූපය තුලම අපේ හිත බැස ගන්නවා. ඊට පස්සේ බාහිර රූපය හොඳට තියෙනකන් හොඳයි, වෙනස් වුණොතින් දුක් වෙනවා. මේක තමයි ස්වභාවය. අපේ සමස්ත ජීවිතයටම වන්නේ මෙන්න මේ ක්‍රියාකාරීත්වයෙන්. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් කොහොමද අපි නිවැරදි විදිහට දකින්නේ කියලා. අපි උදේ සඳහන් කළ එක්තරා උපමාවක් අයිස්බර්ග් එක කියලා. අයිස්බර්ග් එකේ උඩින් පේන පොඩි කොටස වගේ තමයි අපට මේ බාහිරින් පේන කාරණා ටික. දැන් ඔබ ඉන්නේක ඔබට මේ පේන ඔක්කොම ටික මේ ඇහෙන ශබ්දය ඇතුළු මේ ඔක්කොම ටික අර අයිස්බර්ග් එකෙන් උඩ තියෙන ටික. එහෙනම් අයිස්බර්ග් එකෙන් යට තියෙන්නේ මොකද්ද? ඔව් යට තියෙන්නේ උපාදාන ස්කන්ධ පංචකය. ඒ කියන්නේ රූපය ගත්තොතින් සතර මහා භූත රූප, උපාදාය රූප 24, වේදනා ගත්තොතින් සැප දුක් ආදී වේදනා ටික, සංඥා ටික, සංස්කාර ටික, සිත් ටික. ඒ ටික තමයි යටින් තියෙන්නේ. නමුත් අපට උඩින් පේන්නේ ආමේ මගේ අම්මා ඉන්නවා, මල්ලී ඉන්නවා, අයියා ඉන්නවා, කාපට් එකක් තියෙනවා, හාමුදුරු ඉන්නවා කියලා තමයි පේන්නේ. මේ බාහිර පේන ටික නෙවෙයි පිනුතුනි වැදගත් දේ. අපට සම්පූර්ණම දුක සැපෙන්නේ යටිනුයෙන්. අන්නේ යට අයිස්බර්ග් එකෙන් යට වතුරෙන් යට තියෙන ටික හරියට තේරුම් ගත්තොත් අපේ අන්න ඒ යථා ස්වභාවය තේරුම් ගත්තොත් අර උඩ ටිකෙන් එන දුක් ටිකෙන් අපට නිදහස් වෙන්න පුළුවන්. මෙන්න මේ යට ටික අවබෝධ කරගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ඉගැන්වීම් ටික සියල්ලක් මිලක කළ තියෙන්නේ. අන්න ඒ තේරුම් ගැනීමේ පදනම තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒ පටිච්චසමුප්පාදයම තමයි තවත් මධ්‍යම විදියට විස්තර කරන්නේ චතුරාර්ය සත්‍ය විදියට. ඒකම තමයි තවත් ටිකක් ගියහම විස්තර කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කාරණා 12ක් විදියට. ඒකම තමයි තවත් ටිකක් ගිහිල්ලා සූවිසි ප්‍රත්‍ය කියලා ප්‍රත්‍ය 24ක් විදියට විස්තර කරන්නේ. මේ හැම දෙයකම ස්වභාවය තමයි පින්නතුනි. මේ යටින් දිවෙන ස්වභාවයේ ලක්ෂණය තමයි මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහගෙම තියෙන ලක්ෂණය. මේ පහම එකට හටගන්නේ. පහවෙන් කරන්න බෑ. ඒ වගේම මේ පහ කලින් තිමිලා හටගන්න දෙයක් නෙවෙයි. ඒ මොහොතේ තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නැත්නම් හට ගැනීමේ ලක්ෂණ නොදිනීම ආදී හේතු ගණනක එකතුවක් නිසා ඇස දල්වල බලනවත් එක්කම අනිත් එක ඔක්කොම හටගෙන ඉවරයි. මදුපිණ්ඩික සූත්‍රය අද අපි පාඨයේ විදිහට කිව්වේ මේකයි. චක්කොංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇසත් රූපයක් නිසා චක්කු විඥානෙ හට ගන්නවා. තින්න සංගති පස්සෝ මේ තුන නිසා ස්පර්ශයෙන් හට ගන්නවා. පස්සපච්චා වේදනා. වේදනාව නිසා ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා. යං වේදේති සංසංජානාති. යමක් වින්දනං ඒ පිළිබඳව හැඳින ගැනීම හට ගන්නවා. යං සංජානාති යමක් හඳුනගත්තනම් ඒක විතර්කණය කරන නැවත නැවතත් ඒ ගැන සිතුවිලි හට ගන්නවා. ඊට පස්සේ ඒ පිළිබඳව ප්‍රපංච හට ගන්නවා. ප්‍රපංච කියන වචනය ඉතාම ගැඹුරු වචනයක්. බුදුදහමේ තියෙන මජ්ඣිම නිකායේ සම්පූර්ණ විස්තර කරන්නේ මෙන්න මේ ප්‍රපංච ගැනයි. ඒ නිසා මජ්ඣිම නිකායට ලියපු අටුවාවට තියෙන ප්‍රපංච සෝධනිය කියලා. ප්‍රපංච කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන වලට කෙටියෙන් කියන නම. එතකොට ප්‍රපංච කොහොමද හටගන්නේ? අතීත අනාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤේ ස්වරූපේසු. අතීත අනාගත වර්තමාන වූ ඇසින් දැකගත යුතු වූ ඇසින් දැකගත හැකි වූ ධර්මයන් පිළිබඳව ඊළඟට සංස්කාර හටගන්නවා. අන්න ඒ සංස්කාර විසින් තමයි මේ සත්‍යය මෙහෙවන්නේ. මේක සත්‍යයක් පුද්ගලයක් කරන දෙයක් නෙවෙයි. අවිද්‍යාව ඇති විට හටගන්න ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වයක් මේක. අනිත් අය කියන්නේ මේක සත්‍ය විසින් නිර්මාණය කරන දෙයක් කියලා. බුදුදහමෙන් මේ සත්‍ය විසින් නිර්මාණය කරන දුකක් කියන එකක් කියන්නේ නැහැ. මේක හේතුඵල සම්බන්ධයේ මතවන සිද්ධියක් විතරයි. අපිට තියෙන මේ සිද්ධිය තේරුම් අරගෙන මේ සිද්ධියෙන් පැත්තට වෙලා මේක බලන කෙනෙක් බවට පත්වීමයි අපිට තියෙන්නේ. අනිත්‍යතාවය බලනකොට පිටස්තර කෙනෙක් විදිහට අනිත්‍යතාවය බලන එක විතරයි අපිට කරන්න තියෙන්නේ. අනිත්‍යතාවයත් එක්ක අපට ෆයිට් කරන්න බෑ. අනිත්‍යතාවය තේරුම් ගත්තු ප්‍රමාණයට දුකත් තේරුම් ගන්නෝ, අනාත්මතාවයත් තේරුම් ගන්නෝ. මේ යථාර්ථයේ සියසින් දැකලා තමන්ගේ දුකක් නොවන විදියට මනස හදාගන්න එකයි බුදුදහමෙන් අපට මේ කියන්නේ. එතකොට මේක කලින් මෙන්න මේ සිද්ධාමය වෙන්නේ කියලා සුතමේ ඥානෙන් පොතපත කියවලා හරි අසා දැනගෙන හරි පළමුවෙන් අපි ඥානය ඇති කරගන්නට ඕන. ඒකට කියනවා සුතමේ ඥානය කියලා. දෙවෙනි කාරණය තමයි ඒ අහලා දැනගත්තු දේ නිතර නිතරම හිතන්න ඕන. ඒ අහපු දේ හිතන වාර ගාන වැඩි කරන්න ඕන. ඒ අසා දැනගත්තු දේ ගැන සාකච්ඡා කරන්න ඕන. ඒ අසා දැනගත්තු දේ පිළිබඳව සිහින දකින්න ඕන. අපට සිහිනයක් වෙනුණත් සිහින පේනටත් ඕන සමුදේවය සිහිනයක් තමයි පේන්න ඕන. ඒ තරම්ම පින්නතුනි අපි මේත් එක්ක එකට වාසය කරන්නට ඕන. එහෙම වාසය කිරීමේ ප්‍රතිඵලයක් විදියට තවදුරටත් ඒ තැනැත්තා සමත විදර්ශනාවලිය දෙනවා. ටිකෙන් ටික ඒ තැනැත්තා හිත සමාධිමත් කරගන්නවා. ඒ සමාධිමත් වෙච්ච හිතින් නැවත නැවතත් ඒ තැනැත්තා මේ අනිත්‍යතාවය බලනවා. බලන්න බලන්න මොකද්ද වෙන්නේ? බලනකොට වෙන්නේ ඒ හටගත්තු සිතිවිල්ල මැදද නැවතෙන්නේ නැහැ. අවිද්‍යාවෙන් ඇස දැල්වල බැලුවනම් අවසන් වෙන්නේ ජරා මරණ වලින්ම ඊට අදාළව. මැදද ස්පේස් නැහැ කොහෙවත්. හැබැයි මේක ලොකු ගමනක් යන ඉතාම තත්පරයකට දහස් ගාණක් මෙවැනි සිතිවිලි පහළ වෙනවා. එතකොට අපි ධර්මඥානයෙන් ධර්මයේ ප්‍රගුණ කිරීමේ මොකද කරන්නේ? ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් අපි කරන්නේ අර සිතිවිලි වැල් සංඛ්‍යාව යන ගතිය කවුන්ට් එක අඩු කරන එකයි කරන්නේ. ඒක ස්ට්‍රොන් ගතිය අඩු කරන්න බෑ අපට. අපි මුලදි කරන්නේ සංඛ්‍යාව අඩු කරන එකයි කරන්නේ. ධර්මයේ දන්නේ නැති කෙනෙක් රූපයක් දිහා දැකලා ඒක හොඳයි කියලා ඒකට අකමැතියි කියලා ඇලිලා ගැටිලා බොහෝ දුරක් ගිහිලා දුකටපත් වෙන ලෝකෙෙහි අපි මගට ගිහිලා නවතිනවා. ප්‍රපංච ඇතිවන සංඛ්‍යාව අපි අඩු කරනවා. අඩු කර කර අපි මේක ජය ගන්න උත්සාහ කරනවා. මේකේ සාර්ථකත්වය කියනවා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. මොකද සාර්ථකත්වය මේ පරිසම්බාධිය පිළිබඳ අවබෝධයෙන් යම්කිසි කෙනෙක් නිතර සතර සතිපට්ඨානය තුල ඉන්නවා නම් ඒ ඉන්න තැනැත්තාට ඇසෙන් රූපයක් දැකලා ඒ දකින රූපය ගැන ප්‍රිය බවක් හරි අප්‍රිය බවක් හරි ඇති වෙනවා නම් කැමැත්තක් හරි අකමැත්තක් හරි ඇති වෙනවා නම් ඒක දුරු වෙන්න උහුට කොච්චර කාලයක්ද යන්නේ? හරියට ඇසිපිය ගහන මොහොතක් වෙන සුළු මොහොතකදී අර මනාපමනාප බව දුරු වෙලා ගිහිලි ඉවරයි. හිත උපේක්ෂා පිහිටිය. ඒ තරම් මෙයා තීක්ෂණයි. ඒ තරම් මෙයා මේ හිත වේගෙන් ඒ අරමුණ කරා දුවන්න උත්සාහ කරනවා යෝනිසෝ මනසිකාරින්. කනට සම්ජයක් එනකොට හරියට අසුරු සැනක් ගහන මොහොතක් වැනි ඉතාම සුළු මොහොතකදී ඒ කනට ඇතිවෙච්ච ශබ්දය තුලින් හටගත්තු මනාපය හෝ අමනාපය දුරු වෙලා හිත ඉක්මනටම උපේක්ෂාවට යනවා. ඇයි අර කලින් හුඟක් ප්‍රැක්ටිස් කරලා තියෙන අසනිට්‍යයි, රූපී අනිට්‍යයි, චක්කු විඤ්ඤාණ අනිට්‍යයි කියලා කලින් නැවත නැවතත් යා ප්‍රගුණ කළ තියෙනවා. අසනිට්‍යයි, රූපී අනිට්‍යයි, කන අනිට්‍යයි, ශබ්ද අනිට්‍යයි, අනිට්‍ය කියන්නේ මොකද්ද? අනිත්‍යය කියන්නේ මේ මොහොතට හටගන්නේ. පෙර පසු නොවි ඇස කියන එක හටගන්නේ මේ මොහොතේ. ඇස අපිට මේ උපතින් කියන ඇස උපතේ පටන් මරණය දක්වා දිගටම තියෙනවා. ඒ ඇස ගැන නෙමෙයි මේ බුදුහාඳුරු කියන්නේ. මේ ඇස කියලා කියන්නේ රූපය සජීවී වෙනකොට පහළ වෙන ඇස. ඒක හේතු ගානක එකතුවක්. ඇහැ තියෙන්න ඕන, රූපය තියෙන්න ඕන, ආලෝකය තියෙන්න ඕන, අවධානය තියෙන්න ඕන. මේ වගේ හේතු ගානක් එක දිගටම වැලක් තියෙනකොට ඒ මොහොතේ හටගන්න දෙයක් ඇස කියන එක. ඇස රූපය නිසා චක්කු විඤ්ඤාණය හටගත්තට ඒ පේන රූපය ඇහැට අයිති නැහැ. ඒ පේන රූපය රූපයට අයිතිත් නැහැ. ඒ පේන රූපය හිතට අයිතිත් නැහැ. හැබැයි මේක හේතුවක්වත් නැත්නම් රූපය හටගන්නේත් නැහැ. දැන් අපි මේකට ගහනකොට ශබ්දයක් හටගත්තා. මේ ශබ්දය මේ හේතු ටික නිසා හටගත්තා. මේකයි මේ භාණ්ඩයයි මේක උත්සාහය මේ නිසා හටගත්තා. නමුත් හටගත්තට මේක හේතුවකටවත් මේ ශබ්දය අයිති නෑ, ඵලය අයිති නෑ. හේතු නිසා ඵලය හටගන්නවා, හේතු වලට ඵලය අයිති නෑ. ඒ වගේම මෙයා හටගත්තු ඵලය මේ එක්ස්පීරියන්ස් එක අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ. මේ සද්දේ මෙහෙම නික්මල ගියාට හැබැයි කවුරු හරි බැන්නොත් මොකද්ද වෙන්නේ? බනින සද්දේට මොකද්ද වෙන්නේ? ඒකනම් නිරුද්ධ වෙන්නේ නෑ නේද? ඒක අපේ අවිද්‍යාවෙන් නිරුද්ධ කරන්නේ නෑ. ඒක හොඳට ෆයිල් වල දාලා හොඳට තියලා තියෙන අවශ්‍යලාට එළියට ගන්න අවිද්‍යාවෙන්. පිනතුනි ඒකේ ස්වභාවයත් ඒ බැනවු ශබ්දයක් මේකම තමයි වුනේ. මේක මේ වගේ නික්මිල ගියාට අර බැනපු එක අපි අමතක කරන්නේ. අහවලාමට බැන්න, අහවල තැනදි බැන්නේ, අහවල කටින තැනදි බැන්නේ කියලා ඒ ඔක්කොම අනුව්‍යංජන ටිකත් එක්කම ෆයිල් එකේ ලස්සනට තියාගෙන ඉන්නවා. ඒක දවල් කාලේ ඕපන් කරන්න බැරි නම් රාත්‍රී කාලේ හරි ඕපන් කරනවා. නින්දේදී ඔය ටික ඕපන් කරන වෙලාව. සීන පේනවා කියන්නේ ඔන්න ඔය ටික ඕපන් කරන වෙලාව. අර නිත්‍ය වශයෙන් ගත්තු අනුව්‍යංජන ටික සැබෑ ලෝකෙදී බැරි නම් අඩු ගානේ නින්දේදී හරි මේ ටික ඕපන් කරනවා අපි. පින්නොතුනි මේ ජීවිත කාලේදී අපට පේන්නේ අපට සිහිනවලදී පේන්නේ මේ ජීවිත කාලයේ අත්දැකීම් ටික විතරයි. නමුත් මේ ජීවිතය අවසානට පහළ වෙන සිතුවිල්ල අවස්ථාවේදී අපට පේන්නේ මේ ආත්ම භාවයේ ෆයිල් ටික විතරක් නෙවෙයි, කල්ප ගානක ෆයිල් ටික ඔක්කොම ඕපන් කරලා එක ලයින් එකකට ඔක්කොම පෙන්වනවා අපට. පෙන්නලෙන් එකක් තමයි ඊළඟ ආත්ම භාවය තීරණය කරන්න හේතු වෙන්නේ. ඊතරම් අනතුරක් අපේ ළඟ තියෙනවා පින්නොතුනි, මේක සරල දෙයක් නෙවෙයි. හීනදි බලන්න සිහිනදි පේන අය ඔබට ඇතැමිට මිය ගිහි පොයත් පේනවනේ ඉන්නවාගේ. ඒ කවුරුවත් මිය ගිහිලා නැව වේලෝකෙ. ඒගොල්ලන් ඇතැමිට ආදාහනය කළා තියවනේ අවුරුදු ගානකට කලින්. නමුත් සිහිනදි පේනකොට ඒ කවුරුවත් මිය ගිහිලා නැහැ. ඇතැමිට ඔබේ ගෙදර තිබිච්ච ගස් කොළන් එහෙම සීනෙන් පෙනෙයි. දැන් ඒව කපලා තිබුණු තැනක්වත් නැහැ. නමුත් සිහින ලෝකයේදී ගෙදර ඉස්සරහා තිබිච්ච රබුටන් ගහ, අඹ ගහ නේද ඔක්කොම අතර පරණ ගස් ටික ඔක්කොමත් ඒ සිහිනවලදී ඔබට දැන් තියෙනවාගේ පේනවා. මෙන්න මේක තමයි පින්නතුනි අර නිරුද්ධ වෙච්ච දේ ගැන සැබෑලෙසම නොබලපු නිසා අපට ඇති වෙච්ච දේ. ඒක අවිද්‍යාවෙන් දැන් අපි අරන් තියෙන්නේ. හැබැයි ඒකෙන් කියන්නේ අපි අතීතයේ නිරුද්ධ වෙච්ච ඔක්කොම ආයි බලන්න ඕන කියලා. එහෙම කරන්න ගියොත් අපිට කවදා සසර නිදහස් වෙන්න බෑ. හැබැයි අපිට මේ මොහොතේ හරියට ප්‍රඥා පිහිටව ගත්තොත් අර ඔක්කොම ටික එකට ඩිලීට් කරන්නත් පුළුවන්. ඒ වාසිය අපිට තියෙනවා. ගෙදර වත්තක කොළ ගොඩක් අපි මාස ගානක් ගොඩ ගන්න පුළුවන්. අවුරුද්දක් ගොඩ ගහපු කොළ ගොඩ අයින් කරන්න අවුරුද්දක් යනවද? පැය ගානෙන් ඉවර කරන්න පුළුවන් ඔක්කොම ටික. අන්න ඒ වගේ කර්ම චක්‍රයේ පිනතුණි ධර්ම චක්‍රෙන් ජය ගන්නත් පුළුවන්. අන්නේ ධර්ම චක්‍රයයි බුදුරජාණන් වහන්සේ අපට උරුම කළේ. අන්නේ ධර්ම චක්‍රයයි බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරන් දුන්නේ මේ ධර්ම චක්‍රයේ දිගට පවත්වාගෙන යන්න කියලා. පින්නතුනි බුදුහාමුදුරු දේශනා කරපු මේ ධහමෙන් අපට මේක ජය ගන්න පුළුවන්. අන්නේ ජය ගන්න මාවතේදී පින්නතුනි මුල්ම පියවර හැටියට අපි සුගතිගාමී වෙන අවශ්‍ය සම්පූර්ණ පදනම හැම වෙලාවකදීම තියා ගන්නට ඕන. ඕනම මොහොතක දැන් මේ බණහලා Taman ගෙදර යන ගමන් ඇතැම් විට නෑ මේ පින්නතුනි නෙවෙයි මං කියලා කියමු. මේ බණ කියලා කාමරයට යන කලින් අපවත් වෙන්නත් පුළුවන්. ඒ උනත් මා මේ ඉන්න තත්ත්වයෙන් පහළට නොයන විදියට මම දැනගන්නට ඕන මගේ හිත පිහිටුවා ගන්නට. පින්නතුනි මේක තමයි අපි දහමින් ලබා ගන්නා වූ ආනිසංසය වෙන්නේ. මේ හැකියාව අපට තියෙනට ඕන. ඊළඟට මෙන්න මේ තුල ඉඳගෙන මෙන්න මේ කළුත් නොවන සුදුත් නොවන කර්ම චක්‍රයට එරෙහිව යන කර්මය කරන්නට අපි දක්ෂ වෙන්නට ඕන. යම්කිසි වෙලාවක අපි මේ අසනිත්‍යය කියලා බැලුවා නම් රූපය අනිත්‍යයි කියලා බැලුවා නම් ඒ බලන හැම මොහොතම අපි ජරා මරණ වලින් නිදහසලින්. ඒ මොහොත තුල තමන්ගේ ඇඟේ කොයිතරම් බරපතල රෝගයක් තිබුණත් තමන්ට ඒක දැනෙන්නේ නැහැ. ඒ මොහොතේ තමන්ගේ මොන ප්‍රශ්න තිබුණත් ඒ ප්‍රශ්න වලින් සම්පූර්ණයම තමන් ඒ බර ටික බිමින් තෙලින්. අන්න එහෙම පුහුණු කළා යම් කිසි දවසක් එනවා දිත්තේ දිට්ටමත්නම් කියන ස්වභාවයට අපි කවදා හරි එන්නට ඕන. අන්නේ මාර්ගයට තමයි ටිකෙන් ටික අපිට බුදුදහමේ මඟ විවර කරන්නේ. එතකොට මුලින්ම අනුත්තර ඉන්ද්‍රිය භාවනා බුදුහාමර දේශනා කළ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී. මේ තාම සේකවත් වෙලා නැහැ මේ කෙනා. තාම පෘථග්ජන භූමිය ඉඳගෙන උපරිම ලෙස යා දහම වඩනවා. බලන්න ඇසට රූපයක් එනකොට හරියට ඇසිපිය ගන්න මොහතකදී ප්‍රියා ප්‍රීභාව දුරු කළහො. කනට ශබ්දයක් එනකොට අසුරු සෙනක් ගන්න මොහතකදී ඔහු ප්‍රියමනාප වදුරු කළා හිත උපේක්ෂාවට ගත්තා. නාසයට ගඳ සුවඳක් එනකොට හරියට නෙළුම් පතක දාපු වතුර බිඳුවක් ඉක්මනට බිමට වැටෙනා වගේ සුළු කාලයකදී නාසය අරබේ ඇති වෙච්ච ඔහුගේ ප්‍රියමනාප බව ඇලීම් ගැටීම් දුරු කළා උපේක්ෂාවටපත් වුණා අනිත්‍යතාවය දැකලා. දිවට එන රසයක් ගැන ප්‍රියමනාප බව දුරු කරන ගත වෙන කාලය කොච්චරද? දිව කෙළවරේ තියෙන කෙළපිඩක් බිමට වැටෙන තරම් ඉක්මන කාලයකදී දිව අරබය ඇතිවන ප්‍රියමනාප බව දුරු වෙනවා. ඇලෙම් ගැටිම් දුරු වෙලා හිත උපේක්ෂාට පත් වෙනවා. කයට එන අරමුණක් ගැන සැප දුක් ආදී අරමුණක් ගැන ප්‍රියමනාප බව දුරු වෙන කොච්චර කාලයක්ද ගත වෙන්නේ? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාවක් නවන්න නවපු අතක් දිගු කරන වගේ ඉක්මනට ගත වෙන කාලයකදී වගේ වේගයකදී ශාරීරිය අරබය ඇති වෙච්ච ප්‍රියාමනාප බව ඔහුගෙන් දුර වෙලා හිත උපේක්ෂාටපත් වෙනවා. හිතට එන අරමුණක් ගැන ප්‍රියාමනාප ඇලීම් ගැටීම් දුර වෙන කොච්චර වගේ කාලයක්ද ගත වෙන්නේ? හරියට ඉතාම ගිනියම් වෙච්ච රතු පාට වෙච්ච යකඩ භාජනයකට වතුර බින්දක් දැම්ම වගේ ඉතාම සුළු මොහොතකදී ප්‍රියාමනාප බව ඇලීම් ගැටීම් දෙකම දුර වෙලා හිත උපේක්ෂාටපත් වෙනවා. මේ පින්නතුනි තාම ඇත්තෙම මාර්ගඵලයක් ලැබලා නැහැ මෙයා. මෙයා සාමාන්‍ය ශ්‍රාවකෙක් විදියට තමන්ට ධර්මයෙන් ලබා ගන්න පුළුවන් උපරිම ඵලයටම ඔහු ගිහිලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ සුගතිය තහවුරු කරගෙන ඉන්න ධර්ම මාර්ගයේ මාර්ගඵලයට ආසන්න වෙලා ඉන්න කෙනෙක්ගේ ලක්ෂණය මේ කියන්නේ. මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්වතුනි. දිගින් දිගටම අඛණ්ඩව අපේ මේ සම්පූර්ණ අධ්‍යක්ෂණය ටිකට වෙන ස්වභාවයෙන් අපි සිහිපත් කරන්න ඕන. සිල්වත් වෙලා හිත සමාධිමත් කර කර ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි, ඇස ගණන ආකාර 10ක් තියෙනවා. ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, චක්කු සම්පස්සජා වේදනාව, රූප තණ්හා, රූප සංඥා, රූප සංචේතනා, රූප විතක්ක, රූප විචාර කියලා මේ වගේ හැට අදාළ නම් 10ක් යනවා. කනට අදාළවත් 10ක් යනවා. ඒවා ඉතාම ඉක්මනින් මේව ගත වෙනවා. නමුත් මනසින් තමයි අපි හිත හිත මේව බෙද බෙද නුවණින් බලන්නේ. එහෙම බලන්න බලන්න පින්නසනේ Tamanට මේක හිතට හුරු වෙනවා ඉක්මනින් බලන්න. එතකොට මේ තමයි අනුත්තර ඉන්ද්‍රිය භාවනා කියලා කිව්වේ. ඊට පස්සේ නැවත දේශනා කරනවා සේක ප්‍රතිපදා මොකක්ද කියලා. සේක පුද්ගලයෙක් දැන් සෝවාන් වෙච්ච කෙනෙක්ගේ ලක්ෂණ ඊළඟට කියනවා. සකදාගාමි අනාගාමි මේ මාර්ග වලට පත් වෙච්ච කෙනෙකුට මේ වගේ අධ්‍යක්ෂණයක් අවස් මොකද කරන්න කියලා කියනවා. ඔහු ඇසට රූපයක් දැකලා ඇලීමක් ගැටීමක් ඇති වුණොත් ඔහු ගැන කියනවා අට්ටි යති හරායති jigucchati කියලා. ඔහු ඒකෙන් ලැජ්ජාවට පත් වෙනවා, පිළිකුලට පත් වෙනවා. අනේ මං වගේ ශ්‍රාවකයෙකුට මෙහෙම රාග සිතුවිල්ලක් කෙනෙක් හොඳ නෑනේ, මේ වගේ අමනාපෙන්න හොඳ නෑනේ කියලා ඉක්මනටම තමන් අර සිතුවිල්ල දුරු කළා. ඔහු හිත උපේක්ෂාවේ පිරෙනවා. උපමාවක් තියෙනවා හරියට ලස්සනට පිරිසිදු වෙලා නාලා හොඳ පිරිසිදු ඇඳුම් ඇඳලා ඉන්න කෙනෙකුගේ කරට මැරිච්ච කුණු වෙච්ච මීයේගේ මලකුණක් දානවා. දැම්මා මොකද වෙන්නේ? ඈ ඔව් හරියම අප්‍රසාදයක් ඇති වෙන්නේ, පිළිකුලක් ඇති. ඉක්මනට මේක අයින් කරන්න බලන්නේ. අන්න ඒ වගේ තමයි සේක ශ්‍රාවකයා තමන්ගේ හිතට එන අකුසල අරමුණු ගැනත් මෙහෙම හිතන්නේ. ඉක්මනට මේක අයින් කරගන්න උත්සාහ කරනවා. හිත හැකිතාක් ඉක්මනින් පිරිසුදු තියාගන්න බලනවා. තිනුතිනේ අපට වටිනාම දේ තමයි අපේ හිත. ඒ හිතට අපි කිසිම හානියක් නොවන විදියට තමන්ගේ ශරීරයටත් වඩා හොඳට තමන්ගේ හිත බලා ගන්න ඕන. හිත ආරක්ෂා කරගන්නට ඕන. ඔය ඇඳුමට එහෙම පොඩ්ඩක් කුණු ටිකක් වැටුණොත් ඒක ඉතින් හොදලා හරි දාන්න පුළුවන් නේ. නමුත් හිත ඊටත් වඩා වටින දෙයක්, හිතට දෙයක් වුණා තින් පිනතුනේ, ඒක තමන්ට සසරටත් බලපානවා. තමන් හිතේ ලස්සන නැති වෙන නිසා හිත නිතරම පිරිසිදුව තියාගන්න උත්සාහ කරන්න ඕන. ඒතර සීක සාමකාවක ගැන මේ තියෙන්නේ. ඊට පස්සේ පිනතුනේ අපි කලිනුත් මේ කරුණ කියලා දිනු. නමුත් ඔබගේ මතකයේ අලුත් වෙන්නේ නැහැ මේ කියන්නේ. ඊළඟට කියනවා භාවිත ඉන්ද්‍රිය පුද්ගලයාගේ ලක්ෂණය මොකද්ද කියලා. කොහොමද? භාවිත ඉන්ද්‍රිය කියන්නේ රහතන් වහන්සේගේ ලක්ෂණය ගැන කියනවා. සම්පූර්ණ වඩලා අවසන් ඉන්ද්‍රිය දරුව. ඇස කන නාස ආදී ඉන්ද්‍රිය සම්පූර්ණයෙන් උපරිමයට ප්‍රගුණ කළ ඉවරයි. ඒ ප්‍රගුණ කරපු කෙනාට ඇසෙන් රූපයක් දකිනකොට පිළිකුල් සහගත දෙයක් නම් ඒක පිළිකුල් කියලාම බලන්න පුළුවන් ඕන. ඒ පිළිකුල් දේ නොපිළිකුල් විදිහට බලන්න කැමති නම් ඒත් පුළුවන් බලන්න. ඒ වගේම නොපිළිකුල් දෙයක් බලලා හොඳ දෙයක් බලලා මේ ලස්සන මලක් දැකලා අනේ මේක පරවෙන දෙයක් කියලා, මේක දුර්වර්ණ වෙන දෙයක් කියලා අසුභවාදීව හිතන්නත් පුළුවන් ඕන. පිළිකුල් විදිහට හිතන්නත් පුළුවන්. ඒ මල තියෙන විදිහට මහා ලස්සනයි කියලා රහතන් වහන්සේලම විස්තර කරන්නේ. ලස්සන දිය ඇලි, ගංගා, පනාන්තර, මල්ගස්, කුරුල්ලන්ගෙන ආදී විස්තර කරන්නේ. ඒ විස්තර කරන්නේ අර නොපිලිකුල් දේ නොපිලිකුල් විදිහට නැත්නම් ප්‍රිය දේ ප්‍රිය හැටියට මොනනම් මෙනෙහි කළා වර්ණා කළා ගීත ලියන්න පුළුවන්. රහතන් වහන්සේට. රහතන් වහන්සේලා කියපු ගීත තමයි ඔය තියෙන තේර තේරි ගාතාවල. ඒ ලස්සන වර්ණා කළා සබා සෞන්දර්යය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංඛප්පරාගෝ පුරිසස්ස කාම. ලෝකේ ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. ලෝකේ විසිරු දේවල් කාමයන් නෙවෙයි. කාමයේ රාගය ඇති වෙන්නේ පුද්ගලයාගේ මනසේ කියලා. සංකල්පරාගෝ සංඛප්පරාගෝ පුරිසස්ස කාම. පුරුෂයාගේ තනත්තාගේ හිතේ තමයි මේ සංකල්ප පිළිබඳව රාගය ඇති වෙන්නේ බාහිර තියෙන දයක් නෙවෙයි කියලා. එතකොට රහතන් වහන්සේ ගැන කියනවා සුබ දෙයක් සුබ හැටියට මෙනෙහි කරන්න පුළුවන් සුබ දෙයක් අසුබ හැටියටත් මෙනෙහි කරන්න පුළුවන් අසුබ දෙයක් අසුබ හැටියට මෙනෙහි කරන්න පුළුවන් අසුබ දෙයක් සුබ හැටියට මෙනෙහි කරන්න පුළුවන් ඒ වගේ මේ දෙකම බැහැර කළොව නම් උපේක්ෂාම හිතනවා නම් ඒත් පුළුවන් කරා ඊටාම අපිරිසුදු දෙයක් ඕනනම් සුබ විදියට මෙනෙහි කරන අතරම ගන්නත් පුළුවන් ඕනෑම ලස්සන කෙනෙක් එකපාරම සිහි කළොව නම් මේ මලකුණක් මේ දෙතිස් කුණපියක් මේ අසුචි ගොඩක් කියලා මෙනෙහි කළ එහෙම ඉන්නත් පුළුවන්. බොහෝම දුරවන් වෙච්ච ශරීරයක් තියෙන කෙනෙක් වුණනම් නොපිලිකුල් විදියට මෙනෙහි කළ එයාගේ ශරීරය අතට අරගෙන යාව පිරිසුදු කළ යාව සුවපත් කරන්න පුළුවන්. ඒ දෙකම දුරු කළා දිට්ඨේ දිට්ඨමත් සම්මාතම රෙන්නත් පුළුවන්. උපේක්ෂාය පිටනත් පුළුවන්. එතකොට රහතන් වහන්සේ කියලා කියන්නේ කවුද? රහතන් වහන්සේගේ උපරිම අධ්‍යක්ීම තමයි යමක් දැක්කොත් දැක්කනම් ඒ මොහොතේ දැක්ක විතරයි කියලා ඒ මොහොතේම උපරිම ලෙස සතිය හා සම්බජඤ්ඤ පිහිටුවා ගන්න. ඒක තමයි උපරිම රිසල්ට් එක. හැබැයි එතෙන්ට එන්නට දවසෙන් දෙකෙන් බෑ. කාලයක් මේක ප්‍රගුණ කරන්න ඕන. කාලයක් ප්‍රගුණ කර කර තමන් මේ තුළ ස්ථාවරත්වයට පත් වෙන්නට ඕන. අන්න එහෙම හිටින පුද්ගලයාගේ ලක්ෂණ තමයි අර කිංසුකුකම සූත්‍රය විස්තර කරන්නේ. කලින් අපි වාර ගානකදී මේක සිහිපත් කළා කිංසුකෝපම සූත්‍රය. ඒක නැවතත් මතක් කරගන්න. දැන් මේ කාලයක් මැතිසේ කියපු කරුණේ දැන් ඔක්කොම දැන් අපි මේ සාරාංශගත කළා මේ කියන්නේ. පින්නතුනේ ඒකේ අර නගරයක් ගැන කියනවනේ. තාපකෙන් වටවෙච්ච නගරයක් තියෙනවා. ඒ නගරයේහි දොරටු හයක් තියෙනවා. ඒ නගරයට යන පාරක් තියෙන එක එක දොරටු වලින් ඒ දොරටුවකින් එක්තරා දූතයෝ දෙන්නෙක් පණිවිඩයක් අරගෙන යනවා. ගිහිල්ලා දොරටුවෙන් ඇතුල් වෙලා නගර මැද හතර මං හන්දියක් තියෙනවා. ඒ හතර මං හන්දියේ නගර හිමියෙක් ඉන්නවා. නගරේ අයිතිකාරයා ඒ නගරේ මැද හතර මං හන්දියේ ඉන්න බලාගෙන පණිවිඩ එනකන් ඉන්නවා. අන්න ඒ නගර මැද ඉන්න නගර හිමියාට පණිවිඩය දීලා ආපු පාරෙන් මර දූතයෝ දෙන්න පිටත් වෙලා යනවා. මේ මොකද කියන්නේ? මේ කියන්නේ රහතන් වහන්සේගේ අත්දැකීම මේ කියන්නේ. මොකක්ද අත්දැකීම? ඇසට රූපයක් දැක්කහම මේ පණිවිඩය මනස කරා එන ආකාරය මේ කියන්නේ. ඇසට රූපයක් පතිත වෙච්ච මොහොතෙම හරියට සිහියෙන් නොවනින් නම් හිටියේ. ඒ පණිවිඩය හිතට අරන් යන්නේ කවුද? සමත විදර්ශනා නැමැති දූතයෝල විසින්. සමතේ සහ විදර්ශනාව කියන දූතයෝ දෙන්න තමයි මේ පණිවිඩය අරගෙන යන්නේ. යන පාර මොකද්ද? ඒ යන පාර තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ පාරේ ගිහිල්ලා දොරටුව ළඟදී චෙක් කරනවා මෙයා. චෙක් පොයින්ට් එකේ තියෙන දොරටුව ළඟ කවුද දොරටුවේ ඉන්නේ? සතියයි ඉන්නේ. මයින්ඩ්ෆුල්නස් එක. ඊට පස්සේ යාගේ දැඩි අධිෂ්ඨානයට ලක් වෙලා මෙයා නගර මැදට යනවා. නගර මැද හතර මං හන්දිය කියන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපයෙන් හැදිච්ච පුද්ගලයා. එතන ඉන්න ඒ නගර හිමියා තමයි විඥානය කියලා කියන්නේ. ඒ විඥාණයට මේ පණිවිඩය දෙනවා මෙන්න මෙහෙම රූපයක් ආවා කියලා. රූපයේ ප්‍රකෘති මට්ටමේම දැක්කා. රූපයේ බාහිර තියෙනවාය කියලා බාහිරට ඔහු නැඹුරු වෙන්නේ නැහැ. ඇයි? සමත විදර්ශනා නැමැති දූතයෝල විසින් තමයි මේ පණිවිඩය ගෙනාවේ. ඔහු නොමගින් නෙවෙයි ආවේ. ආර්යසංගික මාර්ගයේ නැමැති පාරෙන් ඇවිල්ලා දොරටුවේ සතියේ අදිස්සනට ලක් වෙලා හරියටම විඥාණයට පණිවිඩය දුන්නා. දීලා ආපු පාරෙම ගියා. ගියා කියන්නේ නගර මැද ඉන්න නගර හිමියාට කිසිම හානියක් නැහැ. ඔහු දිත්තේ දිත්තේ මත්තම් වුණා. දැක්කනම් දැක්ක විතරයි. නමුත් අද අපට මොකද වෙන්නේ? අද අපේ පණිවිඩය ගේන්නේ සමත විදර්ශනා නැමැති දෝතියෝල විසින් නෙවෙයි. අද අපේ පණිවිඩය ගේන්නේ අවිද්‍යාව විසින් අරන් එන්නේ. අවිද්‍යාව විසින් එනකොට දොරටු පාලියකුත් නැහැ, චෙක් කරන්න සතිය කොහෙවත් නැහැ. ඊට පස්සේ නගර මැද ඉන්න නගර හිමියාට දුන්න පණිවිඩයේ ලස්සන රූපයක් කියලා ආව පාරෙන් නෙවෙයි වෙන පැත්තකින් යන්නේ. යන්නේ කොහොමද? දැකපු රූපේ අල්ලන්න පුළුවන් කියලා අල්ලන්න යනවා ඊට පස්සේ. දිට්ඨේ දිට්ඨමත්තන් නැහැ අපට. ඇහැට දකින්න රූපය දිට්ඨේ දිට්ඨමත්තන් කියන්නේ දැකලා අමතක කරන්න කියන එක නෙවෙයි ඈ. වරදා තේරුම් ගන්නට එපා. දිට්ඨේ දිට්ඨමත්තන් කියන්නේ ඇහැට දකින්න රූපය ඒ වර්ණයේ තියෙන ඇහැට විතරයි. අල්ලනකොට අහුවෙන්නේ දැකපු එක නෙවෙයි. උදාහරණයක් කිව්වොත් වතුර බේසමක් ගන්න. වතුර බේසමයි ඔබේ මුහුණ ඔබ පාත්වල බලනකොට ඔබට පේනව නේද? කවුද පේන්නේ? අර ලස්සනම කෙනානේ. ඔව් පේනවා. ඊට පස්සේ ඒ කෙනා බලන්න කියලා ඔබ අත ඇල්ලුවොතින් අත තිබ්බොතින් මොකක්ද අහුවෙන්නේ? වතුර අහුවෙන්නේ. රූපය අල්ලන්න කියලා අත තිබ්බොතින් රූපේ නෙවෙයි අහුවෙන්නේ, වතුරයි අහුවෙන්නේ. ඒ වගේ මේ මගේ තාත්තා මේ මගේ මල්ලි කියලා මම ඇල්ලුවොතින් මල්ලි කෙනෙක් අයිය කෙනෙක් අහුවෙන්නේ පඨවි ආපෝතේජ අහුවෙන්නේ. මේ මගේ දුව කියලා ඔළුවට තිබ්බොතින් අනේ හොඳ ලස්සන දුව කියලා ඔළුවට අත තිබ්බොතින් අර පොල් කට්ටක් වගේ ඔළුව තමයි අහුවෙන්නේ. පින්නතනේ දුවේ පුතේ බාහිර ලෝකේ නැහැ. ඒ සම්පූර්ණයෙන්ම මේ පැත්තේ නිර්මාණය කරගත්තු දෙය. එතකොට අර වතුර භාජනයේ තියෙන රූපය වගේම තමයි පින්නතුනේ. ඒ රූපය ඇහැට විතරයි රූපේ වෙන්නේ. ඒක අතින් අල්ලන්නත් බෑ, කනට අහන්නත් බෑ, නාසයට ගඳ සුවඳ බලන්නත් බෑ. ඒ රූපේ දිවට රස විඳින්නත් බෑ. ඒක ඇහැට විතරමයි. දිට්ඨේ දිට්ඨමත්තං කියන්නේ යමක් ඇහැට පේනවා නම් ඒක ඇසේ පෙනීම මාත්‍රේ විතරයි. අනිත් එක ඔක්කොම අපි ගොඩනගා ගන්නේ මනස පැත්තෙන්. එතකොට මේ දර්ශනේ අපි හිටියොතින් අපි දැකපු දේ අපට ඇසුරු කරන්න පුළුවන් යම් කිසි විදියකින්. හැබැයි ඒ දැකමු දේම ආශ්‍රය කරන්න යනව නෙවෙයි අපි. අපි ලස්සන බෙරහඬක් අපට ඇහුනොතින් අනේ හරිය මිහිරි හඬක් යාතු හොයාගෙන ගියොතින් අපට මොකක්ද ඇත්තටම හම්බෙන්නේ? ලස්සන හඬද හම්බෙන්නේ? අපට හම්බෙන්නේ අර හරකගේ හමක් තමයි හම්බෙන්නේ, ගඳ ගන්න හමක් හම්බෙන්නේ. අර කනට මිහිරි වෙච්ච හඬ නාසයටවත් අතටවත් මිහිරි නෑ පින්නතුනි. ඒ විතරක් නෙවෙයි, අපි යනකොට එතන ශබ්දයක් නෑ ඇත්තෙම. බෙරයට ගහපු කෝටුවයින් බෙරේ දෙකම තියෙන පුළුවන්, හැබැයි ශබ්ද එතන නෑ. ශබ්දය කොහෙද කියලා අහුවොත් අපට ආයි ගහලා පෙන්වන්න වෙනවා, මෙන්න මේකයි ශබ්දය කියලා. අන්න ඒ වගේ තමයි පින්නතුනි, අපි මේ දකින්හන දේවල් මේ සතර මහා භූත රූප සහ මනස කියන මේ ක්‍රියාකාරීත්වය නිසා ඒ මොහොතේ හටගෙන අපට දීපු දෙයක් මිසක් රෙඩිමේඩ් ඒවා කලින් ලෝකේ නෑ. ඒ වෙලාවට අර තමන් යන රෙස්ටුරන්ට් වලින් එවල කෑම හදලා දෙනවා වගේ අර බඩු ටික තියලා තියෙන එවලට එකතු කරලා කෑම හදලා දෙන එකයි කරන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතුනි, අපේ මේ අත්දැකීම් ලෝකයේහි ඇසෙන් අපි රූපයක් දැකලා සතුටු නැයි කියන්නේ ඒක කොහොමවත් සතුට දිගින් දිගටම තිබ්බ එකක් නෙවෙයි. ඒ මොහොතේ අපි ලුණු මිරිස් ටික දාගෙන එවලට කෑමක් හදලා රස විඳින එක අපි කරන්නේ. අපේ සම්පූර්ණ ජීවිතය කියන්නේ මේක. මෙන්න මේක අපි තේරුම් ගත්තොත් මේකයි සැබෑ යථාර්ථය කියලා අපි තේරුම් ගත්තොත් අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. ඇයි? දුකෙන් නිදහස් වෙන නම් මෙච්චරයි මාර්ගය, වෙන කිසිම මාර්ගයක් නැහැ, වෙන විකල්ප නැහැ කියන එක තමයි තේරුම් යනවා. හැකි තාක් ඉක්මනට මේ ධර්ම ප්‍රගුණ කරන්නට ඕනේ. මේ දහම ප්‍රගුණ නොකරොත් මොකද වෙන්නේ? අපට හැමදාම අනිත්‍යයෙන් ගුටි කන්න වෙනවා. රූපයක් දැකලා අපිව කේන්ති ගස්සනවා. පොඩි දෙයකින් රසයක් වෙනස් කළා, ශබ්දයක් වෙනස් කළා, හඬක් වෙනස් කළා, අපිව එන්න එන්නම දුකටපත් කරන ලෝකෙක අපි එන්නේ. ඒකට මුහුණ දෙන්න නම් හැකි තාක් ඉක්මනින් මේ ධර්ම ප්‍රගුණ කළා මේ මහා බර බිම තියලා දුකෙන් නිදහස් වෙන ඕන කියන විශ්වාසයක් ඇති වෙනවා. මෙන්න මේකට තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කිසි කෙනෙකුට මෙන්න මේ ශ්‍රද්ධාව හරියට හටගත්තොතින් නියම තැනීම මේක ඇති වුණොතින් ඒ තැනැත්තාට හරියට මේ සම මස් නහර ඇට ඇට මිදුළු විනිවිද ගිහිල්ලා ඇට මිදුළු කරාම මේ වීරිය ඇති වෙනවා කියලා. සද්ධාවෙන් පස්සේ ඇති වෙන වීරිය. ඒ වීරිය තුළින් ඔහුට මාර්ගය අවතීර්ණ වෙනවා, මාර්ගයට පිවිසෙනවා. ඒ කියන්නේ මේක පිළිපදින්න තියෙන්නේ සතර සතිපට්ඨානය කියන එක වැටහෙනවා. අන්නේ සතර සතිපට්ඨානය තුළ මොකද කරන්නේ? කායේ කයන පස්සේ විහෙරති කියපු විදියට කයෙහි කය අනුව ගැන බලමින් වාසය කරනවා. මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ සතර මහා භූත රූපයකින් නේද? පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නේද? ඒක හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙනවා නේද? ආහාර නැමැති හේතුයෙන් හටගත්ත මේ දේ ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා නේද කියන එක Taman දකිනවා. ඊළඟට යා දෙතිස් කුණේ විදියට කේසාලෝමාන ආදි වශයෙන් ඒ කොටස් ගැන මෙනෙහි කරනවා. මේකත් සත්‍ය පුද්ගලයක් නෙවෙයි, මේ හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. ආස්වාස ප්‍රස්වාස ගැනත් බලනවා. මේ සත්‍ය පුද්ගලයක ආස්වාස ප්‍රස්වාස කරනව නෙවෙයි, මේක ක්‍රියාකාරීත්වය. මේ ක්‍රියාකාරීත්වය මතයි මේ ප්‍රයත්න තියෙන කියන එක දැකලා ඒ ආස්වාස ප්‍රස්වාසයේ මොහෝ හිත සමාධිමත් කරගෙන ඒකමත් විදර්ශනාට යොමු කරනවා. ඊළඟට ශරීරයේ මරණයට පත් වුණාට පස්සේ සිදුවන කාරණා ටික සිහිපත් කරනවා. උද්දමාතක විනීලක විපුබ්බක ආදී වශයෙන් ටිකෙන් ටික මේ ශරීරය ඉදිමිලා නිල් වෙලා මේ වගේ ඕජාය වැගිරිලා ටිකෙන් ටික ඇටසැකිල්ලක් වීම දක්වාම මේ යන විද්‍ය හුනුවණින් සිහි කරනවා. මෙන්න මේ විදියට මේ ශරීරය හේතු නිසා හට ගන්නවා, හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා හුනුවණින් දකිනවා. දකින්න මේ සත්‍ය පුද්ගලයා තුළ සත්ව පුද්ගල සංඥාවෙන් තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවෝගේ. මේ ඇත්තටම මේ සත්‍යයක් නෙවෙයි, මේ හේතු ටිකක් නිසා ක්‍රියාත්මක වන ස්වභාවයක් විතරයි නේද කියන එක දකිනවා. දැන් බලන්න මරණයට පස්සේ කෙනෙකුගේ ශරීරයක් අරන් බලන්නනේ. ජීවත් ඉන්න කාලේ තිබුණට ගිහම තිබ්බනේ නේ. නමුත් ඇත්තටම ඒක මොකක්ද උනේ? අර මනසේ ක්‍රියාකාරීත්වය නිසා, මේ හේතු ටික නිසා මේ ඉන්න කාලේ මේ රංගපෑමක් කළා මියා. නමුත් අපි එතනින් මේක ගත්තේ නැහැ. අපි ගත්තේ මගේ මල්ලි, මගේ අයියා, මගේ අම්මා එහෙම කියලා අරගෙන ඒ ටිකත් එක්කම ගත්තේ. මොකද්ද? මහා දුක් ටිකක් මේ ගත්තේ. ඒ දේ වෙනස් වෙනකොට මරණයට පත් වෙනකොට ඇතැම්මිට අපි ඒ දේ අල්ලගෙන අඬනවා නේ, මාව දාලා යන්න එපෝ කියලා. පින්නොතුනි ඇත්තටම මරණයට පස්සේ වෙන සිදුවීමයි දැන් සිදුවීම අතර ලොකු වෙනසක් නැහැ. දැනුත් අපි මේ මල සිරුරක්ම තමයි ඇත්තටම පාවිච්චි කරන්නේ. අපි තමයි මේකට ජීවේ දීලා මේ තියෙන්නේ. මරණයෙන් පස්සේ වෙන්නේ ඒකටම ඇත්තටම සහතිකයක් ලැබීමයි වෙන්නේ නීත්‍යානුකූලව. නමුත් ඇත්තටම වෙන්නේ ඉපදෙනකොටම සහතිකට ගොක්කෝ මේකටම නිකුත් කරන එකම කාර්යාලයෙන් තමයි සහතිකට දෙන්නේ. උපැන්න, විවාහ, මරණ ඔක්කොම එකම ඔෆිස් එකෙන් තමයි දෙන්නේ. දිනේ විතරයි වෙනස් වෙන්නේ. එතකොට මේ උපැන්න සහතිකේ දාපු කෙනාම තමයි විවාහ සහතිකයයි මරණ සහතිකයක් අද්දාලා දැන් මෙයා විවාහිත කෙනෙක්, දැන් මේ මැරිච්ච කෙනෙක් කියලා සහතික නිකුත් කරන්නේ. නමුත් ඇත්තට මේ සහතිකේ නෙවෙයි වටිනාකම ලැබුණේ, අප විසින් මේ අවිද්‍යාවෙන් ගොඩනගාගත්තු ලෝකෙටයි මේ අපි සහතික දෙන්නේ. ඒක කය ගැන මේ වගේ හැඟීමක් එනකොට, තනත්තෙක් දකිනකොට, පුද්ගලෙක් දකිනකොට සත්ව පුද්ගල සංඥාවෙන් දකින ගතිය අර කලු ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මේක දවසකින් දෙකකින් නැති වෙන්නේ නැහැ. කාලයක් මේක පුහුණු කරනවත් එක්කම යා විවිධ විදියෙන් ධර්ම කරුණ ඇප්ලයි කර කර බලනවා මේකට. බල බල මේ සත්ව පුද්ගල සංඥාව දුර වෙන විදිය දර්ශනික වුණ විතරම ඉන්නවා. ඊට පස්සේ වේදනා ගැනත් බලනවා. ඒ වගේ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, සාමිස දුක්, නිරාමිස දුක්, සාමිස සැප, නිරාමිස සැප, සාමි සාදුකම සුඛ, නිරාමි සාදුකම සුඛ ආදී වශයෙන් වේදනාවන්හි නොඑක් ප්‍රභේද තියෙනවා. සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, උපේක්ෂා වේදනා තියෙනවා. ඒවත් එක දිගටම තියෙන වේදනා නෙවෙයි. ඒ ඒ මොහොතේ හේතු දෙක නිසා දුක හට ගන්නවා, ඒ වේදනාව හට ගන්නවා. හේතු දෙක නැති වෙනකොට මේ වේදනාව නැති වෙලා වෙනත් වේදනාවක් බවට පත් වෙනවා. දැන් අපි හිතේ රඳේ හරි, ඇඟේ අමාරුවක් හරි, කකුල් දෙකේ අමාරුව හරි දිගටම තියෙගල හිතුවට දිගටම නැහැ. ඒක හිතත් එක්ක නැඹුරු වෙච්ච වෙලාවේ විතරයි තමන්ට එන්නේ. ඇතැම්මිට ඒක ඉරියව්වක ඉන්නකොට හුඟක් අමාරු වෙන්නේ. නමුත් තමන් හොඳට ධර්ම කාරණා ගැන අවධානය යොමු කරන් ඉන්නකොට, ඇතැම්මිට විහිළුවක් කරනකොට අර වේදනාව දැනෙන්නේ නැහැ තමන්ට. එතකොට මේ වේදනාව ගැන හිතන හිතුවත් තමයි එන්නේ. එතකොට අපි මං හුඟ පෑය දෙකක් හරි අමාරුවෙන් හිටියේ කියලා කිව්වට පෑය දෙකේම තමයි වේදනාව ගැන හිතුවේ නැහැ. ඒ හිතන මොහොතේ විතරයි ඒ දුක එන්නේ. ඒ වගේම තමයි පින්නතුනි, කෙනෙක් මරණයටපත් වුණාට පස්සේ ඒවන දුකත්, ලෙඩක් වීමේ දුකත්, ඒ හැම එකක්ම වේදනාවේ ස්වභාවය. එක දිගටම වේදනාව තියෙනව නෙවෙයි, ඒ ඒ මොහොතට වෙනස් වෙමින් මනසේ ස්වභාවය අනුව මේක සිදුවන දෙයක්. ස්පර්ශ නිසා වේදනාව හටගෙන ස්පර්ශ නිරුද්ධ වීමේ වේදනාව නිරුද්ධ වෙනවා. මේ වේදනාව පුද්ගලයෙකුට අයිති වේදනාවක් නෙවෙයි, හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන දෙයක් කියලා තමන් දකිනවා. එතකොට තවත් දුරට අර තියෙන තමන්ගේ තිනාස් ආත්ම සංඥාව දුර වෙනවා. ඊළඟ පියවරේදී මේ තැනැත්තා තවත් ඉදිරියට යනවා. සිත ගැනත් ඒ වගේම බලනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තං දපජානාති. රාග සහිත හිතක් තියෙනකොට දැන් හොඳට බලනවා, දැන් මගේ සිත රාගයක් තියෙන හිතක් කියලා. විතරාගං වා චිත්තං චිත්තං, තමන්ගේ හිතේ දැන් රාගය නැහැ කියන එක දන්නවනම් ආ දැන් මේ වෙලාවේ මගේ හිතේ රාගය නැහැ කියලා දන්නවා. විත දෝසං වා චිත්තං විත දෝසන්ති චිත්තං දපජානාති. දැන් මගේ හිතේ දැන් කවුරුවක් ගැන අමනාපයක් නැහැ කියලා දකිනවනම් ඒකත් දකිනවා. සදෝසං වා චිත්තං, දැන් තමන්ගේ හිතේ ද්වේෂයක් තියෙනවනම් තියෙන එකක් දකිනවා. මෙතෙන්දී ඒකත් එක්ක ෆයිට් කරන්න යන්නේ නැහැ. තියෙන විදිහටම බලන එකයි කරන්නේ. බලනවත් එක්කම යංශ ප්‍රමාණයට අඩු වෙනවා. හැබැයි සම්පූර්ණයෙන්ම අඩු වෙන්නේ නැහැ මේක. නැවත ඕන ලකා යන්න පුළුවන්. නමුත් දකින්නවත් එක්කම ලොකු පාලනයක් වෙනවා තමන්ට. දැන් කවුරු හරි කිව්වොතින් අපි දැන් කේන්ති අරන් ඉන්න වෙලාවට දැන් ඔයා කේන්තිය නේද ඉන්නේ කියලා. කිව්ව ටික ලැජ්ජයිනේ. ප්‍රතිපේම අඩු වෙනවා නේද? අන්න ඒ වගේම තමයි. තමන්ම තමන් ගැන බලලා දැන් රාගෙකින් නේද ඉන්නේ, අර දැකපු කෙනා ගැන හිත හිත නේද ඉන්නේ කියලා තමන්ම තමන්ට කියනවා. දැන් රාග සිතක නේද දැන් ඉන්නේ, දැන් අර බැනපු කෙනා ගැන අමනාප වෙන්නේ නේද ඉන්නේ කියලා දැන් තමන්ම දන්නවා. ඇයි දැන් තමන් ගැන අභ්‍යන්තරයෙන්ම තමන් ඉන්සයිට් එකම තමන් දැන් බලන වෙලාව තමන්ට බලනකොට ඒ අකුසල සිතුවිලි දුර වෙනවා. ඊළඟට පින්නතුනේ වැදගත්ම පියවර තමයි ඊළඟ පියවරේදී ධම්මානුපස්සනාව කියන කාරණේ. බොහෝ දෙනෙක් හිතන්නේ බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව විතරයි දේශනා කළේ තියෙන කියලා. චිත්තානුපස්සනාව විතරක් නෙමෙයි පින්නතුනේ ධම්මානුපස්සනාවකුත් තියෙනවා. මේක තමයි ඊටම වැදගත් දේ. මෙතෙන්ද කියනවා පංච නීවරණ තියෙනකොට, කාමච්ඡන්දේ තියෙනකොට දැන් මගේ හිතේ කාමච්ඡන්දේ තියෙනවා කියලා හොඳට බලනවා. ඊට පස්සේ කාමච්ඡන්දේ නැති වෙන විදිහටත් බලනවා. නැති වෙච්ච කාමච්ඡන්දේ නැවත නූපදිනව නම් ඒ විදිහටත් බලනවා. මේ විදිහට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණම තියෙනකොට තියෙන බවක් දන්නවා. ඊට පස්සේ නැති වෙනකොට නැති වෙන විදිහක් දන්නවා. නැති වෙච්ච එක නැවත නූපදිනව නම් ඒ විදිහක් දන්නවා. ඒ විදිහට මනස හසුරුවනවා. ඊට පස්සේ ස්කන්ධ විදිහට බලනවා. කොහොමද බලන්නේ? තමන් කිසියම් අධ්‍යක්ීමක්, කිසියම් ඉරියව්වකින්, කිසියම් ආයතනයකින් තමන් ලැබුණා නම් ඒ ස්කන්ධ පංචකය, රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකය පෙරපසු නොවී හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය තමන් හොඳට දකිනවා. ඇසට රූපයක් දැක්කා කියන්නේ ස්කන්ධ පංචකයක් හටගත්තා. රූපස්කන්ධයත් හොඳට බලනවා. දැන් අපි තුන් ශබ්දයක් ඇහුණා කියලා, අන්නේ ශබ්දය හට ගන්න හේතුණා මේ හඬ විතරක් නෙවෙයි, ඊට අදාළව මගේ කනට සම්බන්ධ වෙච්ච සතර මහා භූත රූප තියෙනවා, රූපයට අදාළ සතර මහා භූත රූප තියෙනවා, ඊට අදාළ උපාදාය රූප තියෙනවා, සංඥා වේදනා ආදී අනිත්‍ය ස්කන්ධ තියෙනවා. මෙන්න මේ ටිකේ එකතුවකින් ඒ මොහොතේ හටගත් දෙයක් කියලා තමන් දකිනවා. ඒ හටගත් දේ එතනම නිරුද්ධනාකාරයක් දකිනවා. මෙන්න මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට නැත්තම් බුදුහාමර දේශනා කරනවා මහණෙනි මම පෘථග්ජන කෙනාට සේක වෙන්නන්. සේක පුද්ගලයාට අසේක වෙන්නන්. රහත් වෙන්නන්. අසේක පුද්ගලයා පිරිනිවන් පානතෙක් සුවදායී වාසය කිරීමටත් මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්නේ කියලා. මොකක්ද ඒකම ප්‍රතිපදාව? ඒ තමයි මේ රූපාදී ස්කන්ධ පංචකය හට ගැනීම, සමුදය බලන්න, වය බලන්න, නැතිවීම බලන්න, මේකේ ආස්වාදය බලන්න, මේකේ ආදීනව බලන්න, නිස්සරණය බලන්න කියලා. මේක බලපු ප්‍රමාණයට පින්නොතුනේ මොකද්ද වෙන්නේ? තමන්ගේ ඇස් කන්න ආසාද ඉන්ද්‍රිය වලට යන අරමුණු වලින් හිත බාහිරට දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. බාහිරට ගියත් වැඩි වෙලාවක් ඒක රැඳෙන්න බෑ. නැවත තමන් ප්‍රඥාව පැත්තට එනවා. මනස පැත්තට ඇවිල්ලා මේක මේ පැත්තෙම හටගත්තු දෙයක් නේද කියලා අභ්‍යන්තරයෙන් බලන්න හුරු වෙනවා. එන්න එන්නම අර බාහිර දෙයක් ගැන හිතලා හිත වැල් දුවන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. දැන් කෙනෙක් ලංකාවේ හුඟක් අමාරුයි කියලා දැන් ඔන කෝල් එකක් ආවා. ආපු වෙලේ ඉඳලාම ඉතින් දැන් දුකෙන් ඉන්නේ නේ. අර කීති තා දැන් මෙහෙම ඉස්පිරිතාට නම් මෙහෙම ඇතුළු කරලා ඇති. දැන් මල්ලේ මෙතන ළඟ ඇති. අයියා අඬනවා ඇති. දැන් බෙහෙත් ඒ ටික කවුරු ගේනවද දන්නේ නැහැ. දැන් රෑයි. දැන් ෆාමසි ඇරලද? විශාල කොටසක් තමන්ගේ අභ්‍යන්තර පැත්තෙන් තමන් මේ ගන්නව සංස්කාර ටික. ඒ ටික ඔක්කොම තමන් දන්නවා. තමන්ගේම මනසින් හටගත් දෙයක් නේද කියලා දකින ඇතැම් විට ඊළඟ කෝල් එක ගෙනව නෑ ඥාතිවරයෙක් නෙවෙයි අල්ලපු ගෙදර ගෙනයි මේ අසනේ පුණේ කියලා. ඊට පස්සේ සතුරු ටිකන්නේ. කලින් දුප්පිය වෙ හිටියක දැන් සතුරු අල්ලපු ගෙදර ගෙනා හොඳයි. තින්නතුනි ඇතැම් විට තමන්ගේම කෙනා එහෙම අසනේ පුණත් තමන් ඒක නුවණින් මෙනෙහි කළා තමන්ට දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඇත්තෙම සාමාන්‍ය ලෙඩක් දුකක් විතරක් නෙමෙයි පින්නතුනි. ඔබ දන්නව අර බන්දුල මල්ලිකා වගේ තමන්ගේ දරුවන් ටික ඔක්කොම නැති වෙච්ච වෙලාවේදීත් මේ දර්ශනයෙන් තමයි දුක නැති කරගත්තේ. කිසాగෝතමී පටාචාරා වගේ අය තමන්ට හිටී තාම ළඟම ඥාතින් මිය ගිහිපු වෙලාවේ ඒ දුක් ටිකෙන් නිදහස් වුනේ මේ දර්ශනයෙන්ම තමයි. වෙනත් දර්ශනයකින් නෙවෙයි. ඉතින් ඒ වගේ මහා දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන් වුණා නම් මේ වගේ දර්ශනයකින් අපට අද තියෙන දුක් ටිකෙන් නිදහස් වෙන්න බැරිද? අපට අනිවාර්යෙන් පුළුවන් පින්නතුනි. ඒ සඳහා අපට ශ්‍රද්ධාව විතරයි ඕනේ. මේ දර්ශනයෙන් මේ දුක් ටිකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය විතරයි අපට ඕනේ. ඒත් ඒක වීරිය, සතිය, සමාධිය අනිත් ධම්ම ටික ඔක්කොම වැඩෙනවා. ඒ නිසා ස්කන්ධ විදියටත් මේ විදියට ධම්මානුපස්සනාව තුළින් බලනවා. ඊළඟට ආයතන සකස් වෙන හැටි බලනවා. අර අපි මුලින් සඳහන් කළේ ඇසට රූපයක් දකිනකොට ආකාරය මම සඳහන් කළා. දැන් කනට ශබ්දයක් ඇහෙනකොට කන ශබ්දය, සෝත විඥානය, සෝත සම්පස්සය, සෝත සම්පස්සදා වේදනාව, සද්ද තණ්හා, සද්ද සංචේතනා, සද්ද විතක්ක, සද්ද විචාර, මේ වගේ 10ක් හට ගන්නවා ශබ්දයත් එක්ක. රූප ශබ්ද ගන්ධයටත් එහෙමයි රසයටත් එහෙමයි. මේ හැම මොහොතකම අවිද්‍යා සහගතව අපි යම් ඉන්ද්‍රියක් තුල හිටියනම් ඒ මොහොතේ වේගෙන් මේ කරුණ 10ක් ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාත්මක වෙන විතරක් නෙවෙයි ඊට අදාළව අපි නිමාවටපත් වෙන්නේ ජරා මරණ වැළඳගෙනයි අපි අවසන් කරන්නේ. එනිසා මෙන්න මේ ජරා මරණ කරා දුවන ගතිය අඩු වෙන විදියට අපි දර්ශනයක් නිතරම පුරුදු කරන්න ඕන. ඒ පුරුදු කරන දර්ශනය තුලින් අපිට මෙන්න මේ හිත බාහිරට බැස ගන්න ගතිය අඩු වෙනවා. අඩු වෙන්න බාහිර අරමුණු තුලින් අත්දැකීමක් එනකොටම තමන් අභ්‍යන්තරේ පැත්තට එන්නේ. බාහිරට දුවන්නේ නැහැ. වෙනද රූපයක් පේනකොට, ශබ්දයක් ඇහෙනකොට, හඬක් දුරකථන පණිවිඩයක් එනකොට මේ කුමන හෝ දෙයකින් අපි බාහිර දේවල් හිතින් හදාගෙන බොහෝ දුර ගමනක් අපි ගියා. දැන් මේ ටිකෙන් ටික දුර ගමන යන ගතිය ටිකෙන් ටික අඩු වෙලා එන්න එන්නම මනසේ පැත්තෙම තමන් නිරුද්ධ වෙන කෙනෙක් බවටපත් වෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ තමන් මේ දින දාකන්නේ වැඩ කටයුතු ටික කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ කටයුතු දැනටත් වඩා හොඳින් කරනවා. රැකී රක්ෂාවකට යනවා නම්, ඉගෙන ගන්නවා නම්, ගේ දොර පිරිසිදු කිරීම කරනවා නම් ඒව දැනටත් වඩා හොඳට කරනවා. ඇයි මේ තැනැත්තාගේ ජීවිතයේ දෙපැත්තෙම කරුණාවලින් පෝසත් වෙනවා. එක පැත්තකින් මෛත්‍රිය දින වෙනවා, අනෙත් පැත්තෙන් ප්‍රඥාව දින වෙනවා. ඇතැම් විට කලින් තමන්ගේ වාහනේ විතරයි හේතුව, දැන් නෝනගේ වාහනේත් එක්කම හොදන ගෙදර. කලින් ඇතැම් විට තමන් ගෙදර ඇඳුම් හේවදන ඒව ගියත් පතු ගානව කරේ නැහැ, දැන් ඒවත් කරනවා තමන්. දැන් මෛත්‍රිය එන්නෙම වැඩි වෙනවා තමන්ගේ. තමන් දන්නම හැම වෙලාවකම තමන්ට මේ දහම ප්‍රගුණති කරන්න තියෙන වෙලාවක් කියන එක. හැම මොහොතක්ම අපට මේ කුසලයේ දිනු කරගන්න තියෙන අවස්ථා. අපි බොහෝ විට ඒව මගහැර ගන්නවා. ඒ නිසා ජීවිතේහි තමන්ට ලැබෙන අත්දැකීම් ප්‍රශ්න කරගන්නේ. ප්‍රශ්නයක් අත්දැකීමක් කරගන්න මිසක් අත්දැකීම ප්‍රශ්නයක් කරගන්නේ නැහැ ඔහු. හැම මොහොතක්ම සලකන්නේ තමන්ගේ කුසලයේ දිනු කරගන්න අවස්ථාවක් විදියට. හැම මොහොතක්ම තමන් බලන්නේ, හැම අත්දැකීමක්ම තමන් හිතන්නේ තමන් ප්‍රැක්ටිස් කරපු දහමේ රිසල්ට් එක බලන අවස්ථාවක් විදියට දකින්න තමයි. තමන් කල්පනා කරනවා දැන් මට අප්‍රිය රූපයක් දකිනකොට, අප්‍රිය ශබ්දයක් ඇහෙනකොට මගේ හිත කැළඹෙනවා නම්, දුකටපත් වෙනවා නම් මගේ මේ ප්‍රැක්ටිස් එකේ තාම හරි රිසල්ට් එකක් තමන්ට ලැබිලා නැහැ නේද කියන එක තමන්ම තමන් ගැන බලනවා. එහෙනම් ඊළඟ අරමුණේදී මම දුකටපත් වෙන කලින් මේ මොහොතේ මම ඉක්මනටම හිත දිනු කරගන්න ඕනේ කියන උනන්දුවක් තමන්ට ඇති වෙනවා. එනිසා තමන්ට ජීවිතයේ ඇතිවන negative experiences අසුභවාදීව හිතන්නට එපා. ඒ හැම අවස්ථාවකම තමන් මේ ප්‍රැක්ටිස් කරපු දහම තමන්ට අත්හදා බලන්න තියෙන අවස්ථාවක් විදිහට සලකන්න. හැම අවස්ථාවකම තමන්ට කුසලයක් දිනු කරගන්න තියෙන අවස්ථාවක් විදිහට සලකන්න. එනිසා එක පැත්තකින් සුදු කර්ම වැඩි කරගන්න විතරක් නෙවෙයි, අනිත් පැත්තෙන් කළුත් නොවන සුදුත් නොවන කර්ම වලින් ශක්තිමත් වෙන්නට ඒක ස්කිල් එකක්. ඒක රැස්කිරීමක් නෙවෙයි ඇත්තෙන්ම. දැන් සුදු කර්ම කරනකොට ඒක කර්ම රැස්කිරීම ගණයට යන්නේ, සංස්කාර ගණයට. නමුත් මේක සංඛාර කියන වචනේ ප්‍රයෝගාභි සංඛාර කියලා කියන්නේ, ප්‍රයෝගාභි සංඛාර කියලා කිව්වොත් මේක රැස්කිරීමක් නෙවෙයි, මේක අස්කිරීමෙන් ඇතිවන ස්කිල් එකක්. මේක බරක් නෑ. අපිට ඩ්‍රයිවිං පුළුවන් කියලා ඇඟට බරක්ද කොහෙවත් නෑනේ. මට දැන් ඩ්‍රයිවිං පුළුවන්, බර වාහන මේ ලයිසන් එකකුත් තියෙනවා. දැන් මේ අත දකුණු අත බරයි ටිකක් කියලා එහෙම තියෙද ගන්න? එහෙම නෑනේ. ඒක ස්කිල් එකක් තමයි. ඒකට මේ අවස්ථාවට මුහුණ දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ කළුත් නොවන සුදුත් නොවන කර්ම ලක්ෂණය තමයි. ඒක රැස්වීමක් නෙවෙයි, ඒක ස්කිල් එකක්. ඒ ප්‍රඥාවත් එක්ක දෙන ස්කිල් එකකින් වෙන්නේ අපට ඒ ප්‍රශ්නෙට මුහුණ දීමේ හැකියාව එන්න එන්නම වැඩි වෙනවා. එන්නෙන්නම වැඩි වෙලා අවසාන ප්‍රතිඵලය මොකද්ද? අවසාන ප්‍රතිඵලය තමයි අර බුදුරජාණන් වහන්සේ බාහ්‍ය ධර්ම කීරියට දේශනා කළේ, ඒවං හිතේ බාහ්‍ය සික්කිතබ්බං දිත්තේ දික්ඨමත්තං භවිස්සති, සුතේ සුතමත්තං භවිස්සති, මුතේ මුතමත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං භවිස්සති කියන කාරණේ. බාහ්‍ය මෙන්න මෙහෙම හික්මෙන්න. දැක්කනම් දැක්ක විතරයි, ඇහුවනම් ඇහුව විතරයි, දැනගත්තනම් දැනගත්ත විතරයි, හඳුනාගත්තනම් හඳුනාගත්ත විතරයි කියන දර්ශනය තුල ඔබ ඉන්න කියලා. මේක කෙලින්ම රහතන් වහන්සේගේ අත්දැකීම, එක විටම ඍජුවම ශ්‍රාවකයෙකුට දේශනා කරපු අවස්ථාව. මෙන්න මේ වගේ ශ්‍රාවකයන්ට නම් අර රහතන් වහන්සේලගේ අත්දැකීම කියවට කමන්නේ. ඇයි ඒ? මේ ශ්‍රාවකේ නිකන් කෙනෙක් නෙවෙයි. එදා කාශ්‍යප බුදුජන් වහන්සේගේ ශාසනය පිරිහෙන කාලේ අර ඉනිමගක් ගැට ගහගෙන මහා පර්වතයක් උඩට ගිහිල්ලා ජීවිත පරිත්‍යාගයෙන් ඉන්ද්‍රිය ධර්ම වඩපු කෙනෙකුටයි මේ ධර්මය දේශනා කළේ. ඔහු ඉහළටම ප්‍රඥාව දිනු කරගෙන හිටියේ. ඔහුට රහතන් වහන්සේගේ අත්දැකීම කිව්වට පස්සේ ඔහුට එකපාරම ඔහුගේ අත්දැකීමක් කරගන්න පුළුවන් වුණා. හැබැයි ඒ දේශනේ බුදුහාමුදුරුවෝ අඩුගානේ සැරියුත් හාමුදුරුවන්ට දේශනා කළේ නැහැ. ආනන්ද හාමුදුරන්ටවත් හික්මීම සඳහා වෙන දේශනාවක් කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ වගේ සුවිශේෂී ශ්‍රාවකයන්ට ඔවුන් සසරේදී වඩපු ඉන්ද්‍රිය ධර්ම හොඳට ඉන්ද්‍රිය පරව පරියත්ති ඥාණයෙන් බලලා තමයි මේ දේශනාව සිද්ධ කළේ. ඒ නිසා බාහ්‍ය මේ දර්ශනය ඇති කරගත්ත විතරයි උසිත පිටුවා ගත්තා. ඔහුට මං හිතන්නේ බුදුහාමරට වඳිනවත් වෙලාවක් ආවත් දන්නේ නැහැ. බුදුහාමරේ හරි කියලා යන්න ගියා. ඒ තරම්ම දහමක් ප්‍රඥාවට ගෝචරන දහමක් මේ දේශනා කළේ මෙතෙන්දී. හැබැයි මේක කලින් සුතමේ ඥාණයෙන් දැනගෙන ඒ தත්ත්වයේ කරාම පිනුතුන පිවේගෙන් ජීවිතෙ මෙතෙන්ට මෙහෙවන්නට ඕන. අපි තමයි මං හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පටන් අද දක්වා ලෝකේ පහළ වෙච්ච අයගෙන් වාසනාවන්තමයි අපි. අපිට පින්නතුනේ ත්‍රිපිටකයේ අටුවාට ඒක ඇතුළු රිසර්ච් ඔක්කොම ටික එකම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකකට ගන්න පුළුවන් අවස්ථාව ද අපිට තියෙනවා. අනුරාධපුර යුගයේදී ඇතැම් විට එක සූත්‍රයක් අහගෙන දැනගන්න සමහර හාමුදුරුවෝ මිහින්තලේ ඉඳලා සිතුල පවුවට පයින් ගිහිල්ලා තියෙනවා. එක සූත්‍රයක් තව හාමුදුරුවෝ කෙනෙක්ගෙන් අහගන්න බණක් අහගන්න. අද අපිට තාක්ෂණයේ අතටම තියෙනවා පින්නතුනේ. මේ තාක්ෂණයෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. ගතවන හැම මොහොතක්ම මෛත්‍රී සාගත වාසය කරන්න. හැම මොහොතක්ම අනිත්‍ය සංඥා මෙනෙහි කරන්නට ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී වශයෙන් මේ කරුණු මෙනෙහි කරන්නට උපරිම ලෙස කාලය කැප කරන. ඒ ගත කරන තත්පරයක්වත් තමන්ට අපත යන්නේ. අනිත් දේවල් ඔක්කොම මේ ලයිට්ස් පත්තු කරලා තියෙනවා වගේ. සාමාන්‍ය දිලකනයි තොක්කම කුසල දහම යම් කිසි කාලයක නැති වෙන්න පුළුවන් නිවිල යන්න පුළුවන්. නමුත් මේ දල්වල තියෙන පහන යට ඉඳලා අපි ලියුමක් ලියුවොතින් කරන්ට් එක ගියත් පහන් නිවිල ගියත් ලියපු ලිපියම ඇකිල යන්නේ. අන්න ඒ වගේ මේ සීල සමාධි තුලින් දාන සීල තුලින් ඇති කරගන්නා වූ ශක්තියෙන් අපි මේ ප්‍රඥාව නැමැති ආලෝකයේ දල්වා ගත්තොතින් ප්‍රඥාව නැමැති අපි ලිපිය ලියා ගත්තොතින් ඒ ලියන එක අකුරක්වත් තමන්ට අහිමි වෙන්නේ නැහැ. තමන්ට ඊළඟ මොහොතේ ප්‍රඥාව ලබන්න ඒක උපකාරයක් වෙනවා. අර අවුරුදු 3 හමාරක කුඩා ළමයෙක් ඔබ දකින්න ඇති පහුගිය දවස්වල ඊටාම ගැඹුරු ධර්ම කාරණා විස්තර කරනවා. ඇතැම් විට ඔබට හිතෙනවා අනේ මේ අපි අපේ ළමයි පොඩි වැඩි එච්චර තේරෙන්නේ නැහැ එහෙම කියලානේ. පින්නතුනි මෙන්න මේක තමයි ප්‍රඥාව දිනු කිරීමෙන් ලැබෙන ආනිසංසය. දැන් මේ ළමයාගේ කතාවයි අර පිරිස් සූත්‍රයක් අතීත මතකයෙන් කියන එකයි දෙකක්. ඒ දෙක සමාන කරන්න යන්න එපායි. සමහර අය කියනවා අර ළමයාගේ කියනවා මන්නේ මේ ළමයේ පුනරුත්පත්තිය කියනවා කියලා. ඈ පුනරුත්පත්තිය කියන එකයි මේකයි අහසට පොළවගෙන් පුනරුත්පත්තිය කියන එක ටික කාලයක් කියනවා ඊට පස්සේ අමතකල යනවා ඒක ඇත්ත සිද්ධ වෙන්න පුළුවන්. නමුත් ඒක පස්සේ කාලේ අනිත් මතකයන් එක යටපත් වෙනවා. නමුත් මේක පින්නතුනේ එහෙම එකක් නෙවෙයි. මේක කෙලින්ම තර්කානුකූලව ක්‍රිටිකල් තින්කින් එකෙන් මේ කියන්නේ සම්පූර්ණ ප්‍රඥා ඉන්ද්‍රියයන් මේ ප්‍රකට වෙයි. මේක හරියට මැණිකක් වගේ යා කොයි තැනක ඉපදුනත් යා වෙනත් ආගමක තැනක ඉපදුනත් මේ මතකය මේ විතරක බුද්ධිය කිසිවක් ඔහුට අඩු වෙන්නේ නැහැ. ඔහුට ඒක තව තවත් වැඩි වෙනවා මිසක් ඒක කාටවත් යටපත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා පින්නතුනි මෙන්න මේක තමයි මෙන්න මේ දර්ශනීය තමයි අපි දෙන්නට ඕන. මෙන්න මේ දර්ශනීය තමයි අපිත් ළඟම ඥාතීන්ට ආදරණීය දරුවන්ට අපි ලබා දෙනවන ලබා දිය යුත්තේ මෙන්න මේ දර්ශනය. ලෝකේ වටින්නේ පින්නතුනි විද්‍යාඥයවත් වෙන කවුරුවක්වත් නෙවෙයි. ලෝකේ වටින්නේ දාර්ශනිකයෝ කියන පිරිස. අතීත යුගයේ පටන් ග්‍රීකයේ බටහිර දර්ශන පටන් ගත්ත සමයේ ඉඳන්ම ලෝකේ බුද්ධිමත්ම පිරිස විදිහට සැලකුවේ දාර්ශනිකයන්. ඒ දාර්ශනික ගුරුකුලයේ ඉහළම ප්‍රතිඵලයක් තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. උන්වහන්සේ සාමාන්‍ය ලෝක දර්ශන විතරක් නෙවෙයි ඒ ලෝක දර්ශන ඉක්මවල යන ලෝකෝත්තර දර්ශනයකුත් ලෝකෙට ඉදිරිපත් කළා. සම්මුති සත්‍යයේ තියෙන දර්ශනයක් විතරක් නෙවෙයි ඒ සම්මුති සත්‍ය ඉක්මවල යන උතුම් පරමාර්ථ සත්‍යක දේශනාවක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ තමයි අප ලබන සියලුම අත්දැකීම්වල ස්වභාවය පෙර පසු නොවේ ඒ මොහොතේ අත්දැකීම හට ගන්නවා එතනම නිරුද්ධ වෙනවා කියන කාරණය. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥානය අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි, සෝත විඥානය අනිත්‍යයි, දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි, ජීවහා විඥානය අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඥානය අනිත්‍යයි. කය අනිත්‍යයි, ස්පර්ශය අනිත්‍යයි, කාය විඥානය අනිත්‍යයි. මනස අනිත්‍යයි, ධර්මාලම්බන අනිත්‍යයි, මනෝවිඥානය අනිත්‍යයි. මෙන්න මේ විදිහට ස්කන්ධ හැටියට, ධාතු ආයතන හැටියට වඩන්න පුළුවන් හැම පැත්තෙම පිණුතුනි අනිත්‍ය වඩන. මේ අනිත්‍ය වඩන ඇත්තම දැන් මේ ඔබ අහගෙන හිටියත් සම්පූර්ණයෙන් ඔබ මේ භාවනාවක් කරන්නේ. හිතන්න එපා භාවනා කරන එක ඇස් දෙක පියාගෙන විතරක් කරන එකක් කියලා. භාවනාව කියලා කියන්නේ පිනතුනේ සති සම්පජඤ්ඤේ දිනු වීම. ඒ දිනු වීම ඇස් දෙක අරගෙනත් කරන්න පුළුවන්. කතා කරන ගමන් කරන්න පුළුවන්. පිරිසූත්‍ර සජ්ජාන කරන ගමන් කරන්න පුළුවන්. ධර්ම සාකච්ඡා කරන ගමන් කරන්න පුළුවන්. විමුක්තායතන පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා භාවනාව කියලා ඇස් දෙක පියාගෙන කරන එක ඒ පහෙන් එකක් විතරයි 120ක් විතරයි. ඔබ මේ අහගෙන හිටියේ හැම දහම් පදයකින්ම ඔබගේ සිහිය සහ නුවණ දිනුවීම ඇඋනේ. ඔබ අසනිට්‍ය කියලා එක වචනයක් ඇහුවනම් ඒ අහන මොහොත තුල ඔබ ඇසේ අනිත්‍යතාවය දැක්කා. මේ ඇස මේ මොහොතේ පෙරපසුන විහටගෙන මෙතනම නිරුද්ධන ස්වභාවය. මේ රූපය කියන එක මේ ඇසෙන් බැලීමත් එක්ක මේ මොහොතේ හටගන්න දෙයක් පෙරපසුන විරූපය කියන එක. කලින් රූපය තිමිලා ඇහෙන් බැලුව නෙවෙයි මේ මොහොතට ඇසේ මට්ටම අනුව නිර්මාණය වෙච්ච රූපයකුයි මම දැක්කේ. අනිත් සියලු මධ්‍යකීම් වල ස්වභාවයත් මේකයි පින්නතුනි. මෙන්න මේක දකින්න දකින්න අපට ඇතිවන අවබෝධය මොකද්ද? ඒ අවබෝධය තමයි යමක් හටගත්තනම් යම් කිසි දෙයක් ගැන අධ්‍යක්ීමක් ලැබුණා නම් ලැබුණා කියලා කියන්නේම මේ ස්කන්ධ පංචකයේ හට ගැනීම. වෙන දෙයක් නෙවෙයි. අයිස්බර්ග් එකෙන් උඩ යමක් පේනකොට උඩ ටික දිහා නෙවෙයි බුද්ධිමත් ශ්‍රාවකය බලන්නේ. අයිස්බර්ග් එකෙන් යට තියෙන ටිකයි බලන්නේ. යට ටිකෙන් බලනකොට පින්නතුනේ නුවණින් බලනකොට අර උඩ ටික නිසා හටගන්න කෙලස් ටික හටගන්නේ. හැබැයි උඩ ටිකේ තියෙන సౌందර්යය හු නොදකින්නෙත් නැහැ. උඩ ටිකේ තියෙන సౌందර්යයත් විරාගීව භුක්ති විඳින්මින් යටින් දිවෙන පරමාර්ථ සත්‍යයට ඔහු නුවණ තියලා බලන. ඔහු අර උඩ තියෙන සම්මුති සත්‍ය තුල පේන ටිකට ඔහු රැවටෙන්නේ නැහැ. ඔහු ඒ තුල ගිහිල්ලා කෙලෙස් හදාගන්නේ නැහැ. ඔහු ඒ තුලින් ගැටෙන්නේ නැන්නේත් නැහැ. ඔහු මේ අනිත්‍යතාවය හොඳට තේරුම් අරගෙන ලෝකයේ ගැටෙන ලෝකයේ තුල නොගිටි ඉන්නවා. සුසුකං මත ජීවාම වේරිනේසු මනුස්සිනෝ වේරිනේසු මනුස්සේසු විහෙරාම අවේරිනෝ. මම සුවසේ ජීවත් වෙනවා. වෛර කරන මිනිසුන් අතරින් මම වෛර නොකරල ජීවත් වෙනවා. සුසුකං මත ජීවාම උසුකේසු අනුස්සුකා උසුකේසු මනුස්සේසු විහෙරා මනුස්සුකා. ලෝකයේ පංචකාම සම්පත්‍ය සොයාගෙන වේගෙන් යන ලෝකෙක මම ඒ සඳහා උත්සාහ නොකර මම විරාගී මනසක් ඇතුව ජීවත් වෙන කෙනෙක් කියලා ඔහු සතුටටපත් වෙනවා. ලෝකයේ අනිත් මිනිස්සු සතුට වෙන්නේ කොහොමද? අනිත් කෙනාට වඩා මට ධනය තියෙනවා, උගත්කම් තියෙනවා කියලා හිතලා සතුට වෙන මාන්න ඇති කරගන්න ලෝකයේහි මොහු සතුට වෙන්නේ කොහොමද? අනේ මට එහෙම ඇති වෙන කෙලෙස් මගේ ළඟ නැහැ නේද කියලා අන්නේ විරාගී බව තුළින් තමයි ඔහුට සතුට හටගන්නේ. මෙන්න මේක තමයි පින්නතුනි බෞද්ධ පරමාදර්ශය. ඉතින් බුදුරජාණන් වහන්සේගේ සරණ ගිය ශ්‍රාවකයන් විදිහට පින්නතුනි අපට ලැබිච්ච මේ ඉතාම ස්වර්ණමය අවස්ථාවයි අපි මේ දිනෙන් දින ගත කරමින් ඉන්නේ. ඒ නිසා ඒ ගත කරන ජීවිතෙන්ට අපි ලබා දෙන වටිනාම වටිනාකම තමයි, ඉහළම වටිනාකම තමයි සවනානුත්තරිය තුළින් දේශවන් තුළින් අහන්න තියෙන වටිනාම සද්ධර්මය අපි තව තවත් අහන්නට ඕන. ඒ අහන සද්ධර්මය තුළ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ට සමීප වෙලා ඒ තෙරුවන පුලුවන් තරම් ඇසුරු කරන්නට ඕන අපි. ඒ වගේම ඒ තෙරුවන තුළින් මේ දර්ශන සම්පති ලබාගෙන දසනානුත්තරී කියන විදියට මේ උපරිම දර්ශනයට අපේ සිත නිතරම අපි තියාගන්නට ඕන. පුද්ගලයාගේ වටින්නේ මෙන්න මේ දර්ශනය අපි ඉන්නතුනේ මේ ෆිලොසොෆි එකයි. කෙනෙක්ගේ වටින්නේ අනිත් බාහිර භෞතික දේවල්වත් ඔහුගේ සාමාන්‍ය උගත්කම්වත් නෙවෙයි. ඔබ යම්කිසි කෙනෙක් ධර්මඥානය තියෙන කෙනෙක් ඔබට මුණ ගැහුනොතින් ඔහු බුද්ධිමත් කෙනෙක් නම් ඔබේ මෙන්න මේ දර්ශනයට අදාළ ප්‍රශ්නයි අහන්නේ. ඔබ ගැන මුලින් ප්‍රශ්න අහනවා. ඇයි අහන්නේ? ඇයි අහන්නේ? ඔබ විවේචනය කරන්නද? නැහැ. ඒ ප්‍රශ්න අහන එක අතකින් ඔබ එයාට වඩා ඉහළ කෙනෙක් නම් ඔබෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔබ එයාට වඩා පහළ කෙනෙක් නම් ඔබට උදව්වක් කරන්න තමයි ඒ ඔබත් එක්ක දර්ශනින් ප්‍රශ්න අහන්නේ. ඔබ කන්ඩෙම් කරන්න නෙවෙයි, බය වෙන්න එපා. නුවණැති මෛත්‍රී සහගත කෙනෙක් ඔබත් එක්ක ධර්මයේ පිළිබඳ ප්‍රශ්න කරන්නේ හරියට නෙවිගේටරියට ඇඩ්‍රස් එකක් දැම්මහම ඉන්න තැන බලනවා වගේ. ඈ GPS එකට ඇඩ්‍රස් එකක් ගහුවොත් ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? තමන් ඉන්න තැන සර්ච් කරනවා. ඊට පස්සේ තමයි ඇඩ්‍රස් එක යන තැන ඩෙස්ටිනේෂන් එක පෙන්වන්නේ. ඔබ ඉන්න තැන හොයාගන්න බැරි නම් ඒකට ඔබට යන තැන පෙන්වන්න බැරි වෙනවා. අන්න ඒ වගේ තමයි ධර්ම සාකච්ඡාවකදී නිතරම ඔබ විමසන්න උත්සාහ කරන සමහර අය එතෙන්දී ඔබ කලබල වෙන්නේ ඔබ දන්න දේ උපරිමයට කියන්නේ. ධම්ම මච්චරය ඇති කරගන්නත් එපා. ඔබට එකතකින් වාසියක් එවැනි ඇසුරු කරන එක ඔබගේ අඩුපාඩුකම් තියෙනවා නම් සකසා ගන්නටත් පුළුවන්. ඔබට යාට අනුකම්පාවයි මුදවක් කරන්න පුළුවන් නම් ඒකත් කරන්න පුළුවන්. ඒ දෙකම අපිට තියෙන අවස්ථා. ඒ නිසා පින්තුනේ විශේෂයෙන්ම මෙන්න මේ දර්ශනය තුළ දිනෙන් දින ඉදිරියට යන්න උත්සාහ කරන්න. අනිත් දේවල් හැම දෙයක්ම පින්තුනේ මේන් පිටපස්සේ තියෙන දේවල්. අපි දිව්‍ය ලෝක යන්න ගියත්, සුගතියකට යන්න ගියත් විතරනේ බ්‍රහ්ම ලෝකේ යන ප්‍රාර්ථනා කරත් ඒ සියල්ලක්ම මීට පිටපස්සේ තියෙන. මේක තමයි අපේ ඉහළම ගෝල එක වෙන්නට ඕන. එදා අසිත කාල දේවල සුද්ධෝදන රජතුමාගේ ගුරුවරයා ඔහුට අහසින් බ්‍රහ්ම ලෝක යන්න පුළුවන් කෙනා මේ බුදුනේත් නෑ බුදු වෙන්න ඉන කුමාරය දිහා බලලා ඇස් දෙකට කඳුළු වෙනවා. ඇයි ඒ? තමන් ගියාට වඩා දුරක් මේ පුංචි කුමාරය යන බව එදා එතුමා දැක්කා. ඒ නිසා දිවි ලෝකෙ නෙවෙයි බ්‍රහ්ම ලෝකෙටත් වඩා හිල තත්වයකට එදා ඒ සිද්ධාර්ථ කුමාරය ඒ මොහොතෙත් හිටියා. පින්නතුනි ඒ කුඩා කුමාරය බුදු වෙලා මේ දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරපු අවස්ථාව අපිටත් වඩා භාග්‍ය සම්පන්නයි. ඒ නිසා අහසින් බඹලොවට යන්න පුළුවන් කමටත් වඩා ලොකු වටිනා දෙයක් අද අපි මේ සද්ධර්ම ශ්‍රවණය නිසා ලබලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන තියෙන මාවතක්. ඒ මාවත තුළ අප්‍රමාදී විදිහට යන්නට උපරිම උත්සාහ කරන්න පින්නතුනි. ඒ උත්සාහය තුළින් ඔබ ජනිත කරගන්නා කුසලයේ නිසාම ඔබ බලාපොරොත්තු වන සියලු දැහැමි කටයුතු ලෞකික ප්‍රාර්ථනාවත් දැහැමේවත් ඉෂ්ට කරගන්න විදියට ඔබට ආනිසංස සැලසෙනවා. ඒකයි මේකේ තියෙන වාසිය. ඔබ මේ දහම් මගේ ඉන්නකොට හිතන්නට එපා. ඔබගේ රැකියාව නැති වෙයි, දරුවන්ගේ වැඩ කටයුතු පාඩු වෙයි කියලා හිතන්න එපා. මේ ධර්මයේ රැකියම නිසාම ඔබට ඔබ ප්‍රාර්ථනා කරන සියලු යහපත් කටයුතු ඔබට සාර්ථක කරගන්නට ඒක ආනිසංසයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි දිනෙන් දින ඔබේ රූප සම්පත්තියටත් මේක බලපානවා. මේ මනසේ දිනුව අපේ ශරීරයේ රූප කලාප වලටත් බලපානවා මේක. ශරීරේ ලස්සන වෙනවා. ශරීරේ නිරෝගී වෙනවා. කටහඬ ලස්සන වෙනවා. හොඳම කල්යාණ මිත්‍රයන් තමන්ට මුණ ගැහෙනවා. ඒ වගේම තමන් එදිනෙදා කරන වැඩ ඉතාම පහසුවෙන් ලස්සනට කරගන්න ලැබෙනවා. සමහර විට අපි හිතාගෙන ඉන්න දේවල් වරදිනවා සමහරලාට. අපට හිතෙනවා අනේ මෙච්චර බලාපොරොත්තුවක් තිබුණේ ඒක මට ඉෂ්ටුනේ නෑ නේද කියලා. ඇතැම් විට පිනුතුනේ ඒව වෙන්නේ ඇයි? ඒව වෙන්නේ තමන්ගෙම හොඳට වෙන්නේ ඒව. එක දෙයක් වළක්වනවා තව ඊට වඩා හොඳ දෙයකට යන්න මේ කුසල කර්ම ශක්තිය විසින්ම ඔබ වළක්වනවා. ඇතැමිට ඔබ වාහනේ ගෙදරින් එළියට ගන්නකොටම ගෙදර තියෙන තාපේ වාහනේ හැප්පෙනවා. ඔබට ඇතැමිට දුක යන්නේ මෙච්චර මම මේ දහම හැසිරෙන කෙනා බලන්නේ මේ ගෙදරම හැප්පුණා කියලානේ. මේ මොකද්ද උනේ මේ? ඔව් මේ උනේ පිනතුන ඔබ එළියට බැස්සනම මේ වෙන කෙනෙක් ගැංගේ හැප්පෙන තින්ට අවස්ථාවක් මේ. ඒක වැළක්වුවා මේ කුසල කර්ම ශක්තියෙන් ගෙදර තමන්ගේම තාපේ තින් හිරුණත් කමන්නේ නැහැ. එතනින් අඩු කළා මේක. ඊටත් වඩා අඩු කරන්න පුළුවන් කම තුන අඩු වෙනවා. නමුත් ඊට වඩා බැහැ කරන්න ඒකයි. ඔබ දුක් වෙන්න එපා. මේ ලොකු අනතුරක් තමයි මෙතනින් මේ විදිහට වළක් කළා ඔබට අඩු කරේ. ඒ නිසා මේ වගේ හුඟා දේවල් පිනතුනේ ඉතාම පැහැදිලිවම පේනවා අපි මේ දැහැමි මග ඉන්නකොට මේ වගේ දේවල් වලින් අපට ලොකු අනතුරු වලින් අපි බේරනවා. ඒ නිසා ඇතැම් විට කායික වශයෙන් අනතුරක් වුණත් වෙන්න පුළුවන්. එතකොට හිතන්න මේ ජීවිත අනතුර මේ කායික වේදනාවකින් අඩු වුණා කියලා. ඇතැමිට කකුලේ එක පාදයක ආබාධයක් ඇති වෙන පුළුවන් අනතුරකින්. හිතන්න කකුල් දෙකම කැඩෙන දිමිච් එක තමයි මෙහෙකින් බේරුණේ කියලා. ඉතින් ඒ විදිහට පින්නතුනේ දැහැමිව අපට හිතලා හිත හදා ගන්න පුළුවන් දහම තුලින් උපරිම රැකවරණ අපට දෙනවා. ඒක කවුරුත් පුද්ගලයේ අදෘශ්‍යමාන බලවේගයක් කරන දෙයක් නෙවෙයි. ධම්මෝහවේ රක්ඛති ධම්මචාරින් කියපු විදිහට දහම රකින්න කෙනා, දහම පිළිපදින කෙනා දහමෙන් ආරක්ෂා කරනවා කියන සිද්ධාන්තය මේකයි. මේක තමයි අපට කර්මෙන් ලැබෙන රැකවරණය. මේක තමයි අපට ධර්මයෙන් ලැබෙන රැකවරණය. මේ ඊටාම දුර්ලභ අවස්ථාව ඔබ මේ ඊටාම දිගු ගමනක් ආවේ තමන් උපන් මව්බිමෙන් බොහොම දුර ගමනක් මේ ආවේ හිතන්නේ පාර රැකියාවක් කරන්න විතරයි කියලා. ඔබ මේ ආවේ ධම් හොයාගෙන මේ ඇවිල්ලා තියෙන. ඔබ මේ ඇවිල්ලා තියෙන ධර්ම පිළිපදින හොඳම පරිසරය හොයාගෙන තමයි ඔබ මේ ප්‍රාර්ථනා අනුකූලව මේ ළඟා වෙලා තියෙන්නේ. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න. ඔබත් මේ ධර්මයෙන් සැනසෙමින් ඔබ ඇසුරු කරන අයටත් මේ ධර්ම උපරිම ලෙස දෙන්නට උත්සාහ කරන්න. ඒ ගමන් මගේ යද්දි පිණුතුනේ විශේෂ කාරණාවක් තමයි. ලෞකික ජීවිතයේ සාර්ථක වෙනකොට හැකිතාක් දුරට අර මංගල සූත්‍රේන කරුණු දානංච ධම්මචර්යාච ඥාතකානංච සංඝෝ කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ඡා ආදී වශයෙන් කියන මංගල කරුණු වලින් හැකිතාක් පොහසත් වෙන්න. ඊය මංගල කර්ණා වැඩිපුර ප්‍රමාණයක් දිනකට කරන්න බලන්න. අනිත් පැත්තෙන් ලෝකෝත්තර මාර්ගයේදී කරණී මෙත සූත්‍රේන කරුණු හැකිතාක් දුරට පුහුණු කරන්න. සක්කෝ උජෝජ සූජෝච ආදී වශයෙන් ප්‍රධාන වශයෙන් කරුණු 14ක් තියෙනවා. ඒ ටික තේලියට ලියාගෙන හරි ලිස්ට් එකක් ඉදින් හරි තියාගන්න. තියාගෙන මංගල සූත්‍රේන කරුණු ටිකයි කරණීමේ සූත්‍රේන කරුණු ටික දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න නිතරම. යටිම්ම සතර සතිපට්ඨානය කියලා ලියාගන්න. අනිත් පැත්තෙන් ඉන්ද්‍රිය බාන සූත්‍රේ බාහ්‍ය සූත්‍රයත් ලියාගන්න. මේ හැම අංශයකම පිනතුනේ දිනෙන් දින ඉදිරියට යන්න උත්සාහ කරන්න. ඉතින් මේ සඳහා ඔබට ශක්තිය ධෛර්යය වාසනාව නිරෝගී භාවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්ම ඥානසම්පන්නයින් අපනමින් වීගේ ඥාති හොද මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් මේගේ ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කිරීමක් වශයෙන් සාදු කියමු. රැස් කරගත් උතුම් කුසල ධර්මයන් හේතුවෙන් සම්මා දෘෂ්ටික දෙවියනොත් මේ තින් අනුමෝදන්ව සුවපත්ව දෙවිසුර වර්ධනය කරගන්නා ගමන් ඒ දෙවියන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් ඔබටත් සම්බුද්ධ ශාසනයටත් මුළු ලෝකයටත් යහපතක් කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියලා අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. උදෑසන පටන් මේ මොහොත දක්වා සිදු කළ සියලු කුසල දහම් හේතුවෙන් ඔබ අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය චිරජීවනයේ සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛම් භයං පන්තා ච නින්භයං සෝකම් පන්තා ච නිස්සෝකම් හොන්තු සම්වේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.